හොඳයි, හැම දිනකටම තිරුවන් සරණයි. අද දවසේදීත් සවනට සිසිලස ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරක සේවාව ඔස්සේ පවත්වන සජීවි ධර්ම සාකච්ඡාවට සියලුම කල්යාණ මිත්‍රයන් ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. අද සතියේ සඳුදා දවසයි, 2018 වර්ෂයේ ජූනි මාසයේ 19 වෙනිදා. ඉතින් දැන් අපි මේ සතියේ සඳුදා දවස මේ දිනවල වෙන් කරගෙන සිටිනවා. මේ දිනවල ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර වැඩ වාසය කරන පූජ්‍යපාද කාර්යගම මහින්දසාර ගෞතම ස්වාමීන් වහන්සේ සමග එකතු වෙලා ධර්ම සාකච්ඡා කරන්න. ඉතින් උන්වහන්සේ පසුගිය සතියේ සඳුදා දවසේ තපස් සමග එකතු වුණා. ඒ ධර්ම දේශනාව අපි පටිගත කරලා YouTube ඔස්සේ ප්‍රචාරය කරනවා. ඉතින් කලින් මිත්‍රින්ට ඒත් සරණ ගන්න පුළුවන්. ඉතින් අද දවසේ සාකච්ඡාව සඳහා අපි ගෞතම ස්වාමීන් වහන්සේට යෝජනා කර සිටියා අංගුත්තර නිකායේ තික නිපාතයේ මල වර්ගයට ඇති බය සූත්‍රය සම්බන්ධ කරගෙන සාකච්ඡාවක් කරමු කියලා. ඉතින් උන්වහන්සේ සූත්‍ර දේශනාව එතරම් දීර්ඝ සූත්‍ර දේශනාවක් නෙවෙයි, උන්වහන්සේ සූත්‍ර දේශනාව පැහැදිලි කළා. ඉන් අනතුරුව ප්‍රායෝගික පැත්තට යොමු වෙන විදිහට අදහස් උන්වහන්සේ අපිට දේවල් ධර්ම කාරණාශ මත කළ දේවි. පැයක පමණ වූ ඒ දේශනාවට අනතුරුව අපි බලාපොරොත්තු වෙනවා කල්‍යාණ මිත්‍ර සමඟ සාකච්ඡාවක් කරන්න. අපි සාමාන්‍ය කරන ආකාරයකට ගෞරවනීය ස්වාමීන් වහන්සේටම ප්‍රශ්න ඉදිරිපත් කරනවා නෙවෙයි, අපි සාකච්ඡාවක් හැටියට කරනවා. ස්වාමීන් වහන්සේගෙන් අපිට ඒ සඳහා උදව් උපකාර ඇතිව කල්‍යාණ මිත්‍රව දන්නවා මේ බය කියන දේ කතා කරනකොට බය කියන්නේ දේ කාමයට කියපු තව නමක් බය කියලා සතරිතන් වාසියම් එක් සූත්‍ර දේශනාවක සඳහන් කරලා තියෙනවා. ඉතින් අපේ ජීවිත වලට බය මොන වගේ අවස්ථාවල් දෙන්නේ, කොහොමද බය එන්නේ, බය එන්න හේතු වෙන ධර්ම කාරණා මොනවද කියන එක අපි අපිටම විශ්ලේෂණය කරගන්න පුළුවන්, විමර්ශනය කරගන්න පුළුවන් තත්වයකට උපකාර වෙන ධර්ම සාකච්ඡාවක් වේවි අද සාකච්ඡාව. ඉතින් අද සාකච්ඡාවට එකතු වෙන්නේ මා කලින් සඳහන් කරපද්දි ශ්‍රී ලංකාව ඒ විශාල නමක් ඇතිකරගෙන හොඳ නමද ප්‍රසිද්ධ ධර්ම විචිත්‍ර ධර්ම කතික වහන්සේ කෙනෙක් හැටියට නමක් ඇතිකරගෙන සිටින පූජ්‍ය කාලිකම් මහින්දසාර ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේ මේ ලෝකේ පුරා සම්බන්ධ වෙන සියලුම කල්යාණ මිත්‍රයන් වෙනුවෙන් මම දෙපා නමද නමස්කාර කර මේ සාකච්ඡා මණ්ඩපයේ පිළිගන්න සිටිනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මම ආරාධනා කරන සිටිනවා ස්වාමීන් වහන්සේ අපට තථාගත ධර්මයේ පැහැදිලි කර දෙන්නා ලෙස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. නමෝ තත් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තත් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තත් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නිහියති පුරිසෝ නිහීනසේවි නචහායේත කදාච තුල්ලසේවි. සෙච්ච මුප නමං උදේත කිත්තං අස්මා අත්තනෝ උත්තරින් භජේත. සියලුම දෙනාට තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාර්මික පින්වතුනි, අද අපි විශේෂයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වුණේ අංගුත්තර නිකායේ තික නිපාතයේ බල වර්ගයේ භය සූත්‍රය තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සූත්‍රය තුළ වැඩි යමක් නම් දකින්නේ නැහැ. නමුත් අපි ඒක මුලින් ඒකේ තියෙන කරුණු ටික පැහැදිලි කරගන්න කෙටියෙන්. ඒකේ තියෙන්නේ ලෝකයේ තුළ කිසියම් කෙනෙකුට බයක් ඇති වෙනවා නම් ඒ බය උපදින්නේ බාලයා නිසාමයි කියලා කියනවා. ඒ වගේම උපද්‍රවයක් ඇති වෙනවා නම් ඒ උපද්‍රවය ඇති වෙන්නේ බාලයා නිසා. බාලයා කෙරෙන් කියලා සඳහන් වෙනවා. ඒ වගේම කිසියම් විපතක් ඇති වෙනවා නම් ඒ විපත ඇති වෙන්නේ බාලයා නිසාමයි කියලා සඳහන් කරනවා. පඬිතයා නිසා කිසිම බයක් ඇති වෙන්නේ නැහැ. පඬිතයා නිසා කිසිම පද්‍රයක් ඇති වෙන්නේ නැහැ. පඬිතයා නිසා කිසිම විපතක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ඊළඟට තියෙනවා බාලයාට අනිත් අතට පෙරලා බය දැනෙනවා. පඬිතයාට බය දැනෙන්නේ නැහැ. බාලයා බයෙන් යුක්තයි කියලා කියනවා. පඬිතයා බය රහිත කෙනෙක් බවට පත් වෙලා ඉන්නේ. ඒ වගේම බාලයා උපද්ද්‍ර රහිත කෙනෙක්. ඒ වගේම පඬිතයා උපද්ද්‍ර රහිත කෙනෙක්. ඒ වගේම බාලයා විපත් සහිත කෙනෙක්. පඬිතයා විපත් රහිත කෙනෙක්. එහෙම වෙන්න හේතුව සඳහන් කරනවා. දෙන්නම කර්ම සිදු කරනවා කියනවා. නමුත් පඬිතයා ක්‍රියාවන් සිදු කරන්නේ ප්‍රඥාව මෙහෙ කරගෙන, ප්‍රඥාව බබලවාගෙන, ප්‍රඥාව පවත්වාගෙන. එතකොට මෙතන තේරුම් ගන්න කියනවා බාලයාගේ චරිත ලක්ෂණ නැත්නම් ක්‍රියාවල නැත්නම් ප්‍රතිපදාව තමයි කාය දුස්තරයෙන් යුක්තයි, වාග් දුස්තරයෙන් යුක්තයි, මනෝ දුස්තරයෙන් යුක්තයි. පඬිතයා කාය සුචරිතයෙන් යුක්තයි, වාග් සුචරිතයෙන් යුක්තයි, මනෝ සුචරිතයෙන් යුක්තයි. එතකොට මේ පඬිතයාගේ වැඩපිළිවෙල තේරුම් අරගෙන ඒ අනුව ගමන් කරන්න කියන එක මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ. එතකොට අපි ජීවිතේට මේක ටිකක් සම්බන්ධ කරගන්න බලමු. මේ පඬිතයා හා බාලයා කියන දෙදෙනාගේ ක්‍රියාවලියන් සම්බන්ධ කරගෙන ජීවිතයට සම්බන්ධ කරගෙන අපි මේක ටිකක් කතා කරමු. කොහොමද මේ බාලයා නිසා ලෝකයට බය ඇති වෙන්නේ? ඒ බය ඇති කරන ක්‍රම ගණනාවක් තියෙනවා. ඒක විවිධයි. අපි ඒක සිද්ධියක් විතරක් ගන්න, බෝධිසත්වයන්ගේ ජීවිතයේ කතන්දරයක් හැටියට ගන්න. බෝධිසත්වයන්ගේ ජීවිතයේ එක අවස්ථාවක සිංහතනේ කලාවේ භාවනා කරනවා. සාම හොඳට සීලය ආරක්ෂා කරගන්න. මේ සීලය ආරක්ෂා කරගෙන භාවනා කරමින් ඉන්නකොට සීල තේජසයි හිතේ සමාධිය වැඩි තමයි නිසා සක්‍රයාගේ අනුකූල ආසනයේ සිටිය රත් වෙනවා. මේ රත් වෙනාට පස්සේ සක්‍රයා බලනවා විවිධ හේතුන් නිසා සක්‍රයාගේ සිටිය රත් වෙනවා. දෙදෙනේ සාධිපති එයා බලනවා මේ මොකද්ද මේ රත් වෙන කාරණ හේතුව කියලා බලනකොට මේ මහා සීල තේජසක් තියෙන හොඳ අර්ථනා සමාධියට හිත යොමු වෙලා හොඳ ධ්‍යාන ශක්තියක් තියෙන මේ උත්තරම ඉන්න අයා නිසා තමයි මේ සිතේ රත් වෙන්නේ. එයා කලිරිය කරලා එහෙට ආපුවම මට මේ සක්ක බලෙන් අයින් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේක අයින් කරන්න වෙනවා. එයාගේ මේ සීලය කඩලා බිඳලා දාන්න වෙනවා. නැති කරලා දාන්න වෙනවා. අන්න එයාට බයක් ඇති වෙච්ච තැන. එතකොට ඒ ගමන මෙයා මුක්ත කරන්නේ රජුගේ රාත්‍රී බය කරලා. රජුරන්ට කියනවා මේ රට විශාල ආයුධ වර්ෂාවකින් විනාශ වෙලා යන තව සතියක ඒගොල්ලෝ සත්‍යවදී යහන සත්‍යයෙන් මොකක් නිසා දෙහෙම වෙන්නේ? මෙන්න මෙහෙම සීලයේ තේජස තියෙන කෙනෙක් ඉන්නා මේ හිමාල යනයේ මේ සීල බලයට තමයි මේ ඥාන බලයට තමයි මේ විනාශය වෙන්නේ කියලා පින්වතුනි මේක කරලා දාන්න කියලා. මේ ගමන යෙදවන්නේ කොහොමද මේක බෙදෙන්නේ කියලා අහනකොට ඔබගේ දූ කුමරිය සරසලා අරින්න කියලා ඔබේ සීලය බෙදෙන්න ඔබේ ඥාන ඉඳලා දාන්න හෘදයෙන් ඉඳලා දාන්න හරිනවා. ඒ අරින්නේ කොහොමද? යාරලා යා යපත් කරගෙන යාලව බිහි පූජාවක් පවත්වන වෙන ඔබේ මඟුල්ලතා මඟුල්ලස්සය ඇති සීතා සත්තු එක වර්ගයෙන් 1000 ගානේ අරගෙන බිහි පූජාවක් පවත්වන ඒ විදිහට කියලා බිහි පූජාවක් පවත්වන සූදානම් කරනවා. අර දේවි සාත්‍යයන් අර දුව ඇරලා ඒකට නම්මගෙන ප්‍රෝහයට පත් කරලා මුලාවට පත් කරලා කාමයෙන් මත් කරලා ඉනල්ලා මේ පිළිපීඩාව පවත්වන්න බෑ. ඉතින් මගුල් අස්තයාගේ තාගේ බෙල්ල කපන්න කියලා අඩු අරගෙන දේවි සාත්‍යය යනකොට දැන් මේ දීප්ති බරිය ගන්න ඕනකට මේ ඉතින් පිළිපීඩාව කරන්නේ නැහැ. පත්ති 4000කට මගේ ඇතයි මගේ ලක්ෂය යතු. ඉතින් ඒක කරන්නේ යනකොට මගුල් ලතා ශබ්ද කරපු කුංචනාදය අහලා සියලු සත්ත්වය දියවිලා ඇත ගන්න. ඒකට බෝධිසත්වෙන්න කම්පනයක් වගේ ඇතිලා මරණ දිය මේ තරම් භයානකද කියලා. ඒකට කරන්නේ අදේ පැත්තකට ගාලා රජුගෙන් සියලු කරපිට කරගෙන මේක බොරියක් එහෙම දෙයක් වෙන්නේ නැහැ. රටට මේක මේ සක්‍රයාට ඉන්න අමාරුයි මගේ සීල වේදෙට. එයාගේ පුතුව ධනිය කියලා බයක එහෙම දෙයක් වෙන්නේ නැහැ. සංකලාවට යනවා ඔබේ සාමාන්‍ය ධනියේ ධාර්මිකයේ ගත කරන්න කියලා දැනුම් කියලා. අර්ථවත් නිදහස්. දැන් බලන්න මෙතන ඔන්න බය උපදෙච්ච හැටි. බය ගන්න හැටි. ලෝකයට බය ඇති කෙරෙව්ව. ඒ වගේම තමන්ගේ පුතේ නැති වෙයි කියලා බයක් ඇති. එතකොට මේ බය උපදින්නේ සිතේ තණ්හාවට. තණ්හාය ජායති සෝතෝ තණ්හාය ජායති බයං කියලා කියන්නේ. මේ දෙක මේක සංහාවේ බලවත් වී වැඩිච්ච තරමට සංහාවේ එක පැත්තක් තමයි අධික ලෝභය අනිත් පැත්ත තමයි ද්වේෂය. එතකොට මේ සංහාව කුඩක් සඳහාද තියෙන්නේ කියලා බැලුවොත් එහෙනම් අපි සංහාව තියෙන්නේ මේ කාම ලෝකවල. කාම ලෝකයේ ලෞකික සම්පත් මේ සම්පත් වලට කැමැත්ත ලෞකික ප්‍රයාපහම කාම ලෝක පිළිබඳව කරත් කියන කාම ලෝක තියෙන 11ක් මේ 11ක් පිළිබඳ කරනවා ලෞකිකයි. ඒ වගේම රූප ලෝක පිළිබඳව කරත් තියෙන ධ්‍යාන ලැබලා ඒ ධ්‍යාන වලට කරත්ෙන් තෘෂ්ණාවෙන් ඉන්නවා. උපරිම යහත යන්න දින වෙන්න ඉවත් වෙන්න කැමති නැහැ. ඊළඟට අරූප ලෝක පිළිබඳව කරත් තියෙනවා. එන අධිතතාවකයේ මේ ආදී අය බොහෝ ප්‍රභූ අය ඒ වගේ මේ සංඥා නා සංඥා තලවලට යන්න මේ ඒ මත්තරේ පිටත බොහෝ අතිරිත් බුදුහාමරන් කාලෙ හිටියා. ඒනම් දැක්කේ නෑනේ අරූප තල පිළිබඳව ඒ ධ්‍යාන පිළිබඳව හිතේ තෘෂ්ණාව සබත්තක් හිතේ තිබෙන සියුම් මණ්ඩල ඒ විභව තණ්හාවේ ලක්ෂණයක් හැටියටයි හඳුන්වන්නේ. ඒක සතයි සතයි කියලා ඉන්නවා. ඒක හේතු නිසා තමයි. ඒක ඔය ලෝක සියල්ල පිළිබඳව හිතේ තියෙන උපාදානයක්. ඉතින් ඒ උපාදානය තියෙන්නේ සංහාර නිසාම තමයි ඒ උපාදානය දෙපඩගන්නේ. එතකොට මේ සියලු ලෝක පිළිබඳව මේ විදිහේ උපාදාන ඇති වෙන්න හේතුව ඒ උපාදානය ඇති වෙලා තියෙන ඒ ඇති වෙන්නේ සංහාර නිසා. ඒක සංහාරයක පැත්තක් තමයි ලෝකේ එකම කාසි දෙකක් කියලා කියන්නේ. එක පැත්තක් ලෝකේ අනිත් පැත්ත ජීවිතය. එතකොට ශෝකය, කනගාටු, පසුතැවීම, බය, අමනාපය, තරහ, ඊර්ෂ්‍යාව, මච්චරිය මේ නොයෙක් වචන වලින් කියන්නේ මේ ද්වේෂයම තමයි. සංහාවේ එක පැත්තක් ලෝභය, අනිත් පැත්ත ද්වේෂය. මේ ද්වේෂය කියන්නේ බොහෝම බලවත්. බොහොම ශක්තිමත්. එතකොට දැන් අර චක්‍රයට මොකද වෙන්නේ? චක්‍රයගේ ඔන්න සංහව නිසා ආව බාලාදහ. සාමලෝකයක් නේද? ඒක තමයි තින් නිසා ලබාගත් ඉස්සර දෙයක්. දැන් මේක සාරගනි මට නැති වෙයි කියන අධික බය ආවා හිතට. අන්න බය ආවා. බය කියන්නේ තරහ. තරහ කියන්නේ කුමක් ගැනද මේ? බෝධිසත්වයේ සීලය ගැන. බෝධිසත්වයේ තේජස ගැන තමයි තරහ. තරහයිල මොකද කියන්නේ? ඒක කඩලා දාන්න ඕනේ. ඒකේ මේ සංහය තේතරන්න කියනවා නම් මෝහයයි එන්නේ මෝහය නිසා මේ උත්තරයකට හානියක් සිද්ධ කරන්නේ කියන අවබෝධයවත් වැටහීමවත් හිතේ නැහැ. ඒ අවබෝධයවත් වැටහීමවත් හිතේ නැති නිසා ඇතිුන්නේ නැති නිසා මට මේකෙන් අකුසල් සිද්ධ වෙනවා කියන අවබෝධයවත් ආවේ නැති නිසා එතකොට කියන්නේ මේ අර අපරාධය කරන්න පෙළපොරක්. එතකොට ඔන්න බය ආවා. එතකොට මේක කියන්නේ සංවේග. ඉතින් ඕවට ඔය කරණේට විශාල මේ අකුසල් සිද්ධ වෙනවා. ඊළඟට දැන් බාලයාට මේ බය වෙනවා. ඊට පස්සේ විපත් කරන්න බාලයා හෙළඹෙනවා. අන්න අර විපත් සිද්ධ කළේ. ලෝකේ යන්තරමක් විපත් සිද්ධ කරනවා නම් මේ මිසයිල් හදනවා, බෝම්බ හදනවා, තුවක් හදනවා, ඒ වගේම කඩු ගිනිස ආදී මේ දේවල් අපරාධ කරන්න හදන්නේ ඒ විපත් සිදු කරන්න ඒ නිෂ්පාදන සකස් කරන්නේ ඒ බාලයා තුළින්ම තමයි. මොන තරම් යුද්ධ ඇති වෙලා ඇද්ද මේ ලෝකය තුළ ඉතා ඈත අතීතේ ඉඳලා බලපුවහම අප්‍රමාණ යුද්ධ ඇති වෙලා තියෙනවා නම් ඒ සියලු රටවල් අතර වෙන්න පුළුවන් දෙවන ලෝක යුද්ධ තියෙනවා පළවෙනි ලෝක යුද්ධ තියෙනවා ඒවා ඊට පස්සේ රටවල් අතර අද පව රටවල් අතර තියෙන්නේ ඒ කියන බයයි නිසා තමයි ඒ සියලු විපත් සිදු කරන්න එළඹෙන්නේ පිටාරශි වේද. ඒක විපත් හදන්නේ අර මෝහයෙන් පිරිච්චෙන මේ සංහාවෙන් පිරිච්චෙන සාහිත සංහාවෙන් බලවත් හේතුත වෙලාගෙන තියෙන වෙලාගෙන විපස්සේ උපාදානය කරගෙන තියෙන සෑම පදබලක් ඒ උපාදානය කරගෙන තියෙන්නේ මට මේ ඉන්ද්‍රියන් තුළින් ගන්නා වූ මේ අරමුණු වල නිමිති වලදී මට වින්දනයක් තියෙනවා මට සුඛයක් තියෙනවා මට සතුටක් තියෙනවා කියන නිතර නිතර හිතන. ඒ හිතන්නේ හිතන්නේ මේ නිමිතිත් එක්ක. ඒක හරියට මේ ගින්නකට පිදුරු දානවා වගේ. පිදුරු දාන්න දාන්න ගින්න වැඩි වෙනවා නිකන් ගින්න අඩු වීමක් නැහැ. ගින්න එන්නේ එන්නේ වැඩි වෙනවා. මේ පිදුරු වලට වැඩි වෙමි වැඩි වෙමි අවසන් වෙනස් නැහැ. ඒ පින්නතුන් අහලා තියෙන කෝරව්ව රජුන්ගේ කතාවයි හොඳට. කෝරව රජුන්ගේ කතාවේ එකක් කියන එකක් තමයි රටපාල හාමුදුරු ඒ ළඟට කෝරව රජුගේ ගිහින් ආනවා මේ රටපාල හිමියනේ ඇයි ඔබ මේ පැවිදි වෙන්න හේතුනේ? ඉතින් ඒකේ අන්තිම කාරණේ කියලා කියන්නේ පළවෙනිට උපදීති ලෝකෝ අද්දුරු දෙවෙනිට අත්හාන ලෝකෝ අද්දුරු එන්නේක අෂ්ටකෝලයේ සම්බන්ධ භාගමනිය හතරේ මේක තමයි කියන්නේ ඌනෝලයේ ඇතිවෙච්ච සංහදාය. අතරේදීට විතරක් මම මෙතනදී විස්තර කරනවා. ඌමෝ ලෝකෝ අතිච්ඡේතන්න හදාස ඌර කියන්නේ අඩියක් කියනවා. අතිච්ඡේ කියලා කියන්නේ ත්‍ෘප්තියක් නෑ හිතට. සංහා දාසේ සංහාව අපිය දාසේ පැත් පත්කරගත්ත පස්සේ සතුටක් නෑ හිතට. ඒක මොකක්ද කියලා අහනවා. ඒක තේරුම කියන්නේ මත් තේරෙන්න ඕන කියලාද කියලා පොරව වැඩි දෙවට කාල මහරහතන් වහන්සේ අහනවා. ඒකට කියනවා මහරජය. ඔබ දැන් වයසයිනේ. ඉතින් දැන් මේ වයස ඔබට කෙනෙක් ඇවිල්ලා කියනවා නැගෙනහිර පැත්තෙන් රටක් තියනවා ඔබ එලේෂන් ආක්‍රමණය කරගන්න පුළුවන්. ඔබ මොකද කරන්නේ එහෙම කියලා. ස්වාමීන් වහන්සේ මං ගිහින් අල්ලා ගන්න. දක්නාගිර පැත්තෙන් මේ විදිහේ රටක් තියනවා කියලා ඔබට කීවෙත් ඇවිල්ලා කවුරුහත්. ඔබ මොකද කරන්නේ? ස්වාමීන් වහන්සේ මං ගිහින් අල්ලා ගන්න. උතුරෙන් දකුණින් තියනවා එහෙම රටවල් කියලා කීවෙත් ඔබ මොකද කරන්නේ කෙනෙක් ඇවිල්ලා කිව්වා. ස්වාමීන් වහන්සේ මං අල්ලා ගන්න. මොහොතෙන් එතර යමක් තියනවා කීවෙත් රටක් ලේසියෙන් අල්ලා ගන්න පුළුවන් කියලා. ඔබ මොකද කරන්නේ? ස්වාමීන් වහන්සේ මං අල්ලා ගන්න. ඒක තමයි මේ පිටට සතුටක් නෑ කිසිම විදිහකින්. ගන්න ගන්න එන්න මේක අතෘප්තිකර බවක් ඇති වෙනවා, අසහනයක් ඇති වෙනවා, දැවිල්ලක් ඇති වෙනවා, පිච්චීමක් ඇති වෙනවා, නැවත නැවත හොයන්න හිතෙනවා. ඒක තමයි මේ සංඝහය. මේ හොයාගත්ත තරමට නැති වෙන්න යන කොටත් පුදුමාකාර දුකක් දැනෙනවා ඉතින් ඒක. ඉතින් කතාවක් මම ඔබ ඒ සංඝ හොඳට තේරෙන්න කියලා. ඒක නැවතින්නේ පිටිය. දැනටත් ඉන්නවාද දන්නේ නැහැ. සෑම සාගරයක එහෙද නැවක් යනවා. එහෙද. ඒ මොහොතේ සාගර පහක් තියෙනවා. ඇන්ටාර්කටික් සාගර, පැසිෆික් සාගර, ඇට්ලාන්ටික් සාගර, ඉන්දියන් සාගර ඔහොම පහක් තියෙනවා. ඉතින් හැමතිස්සෙම එයාගේ නැවක් යනවා. ඒ තරම් සල්ලිකාරයි. දිනක් ආරම්භ වෙනවා මෙයාට මෙයාගේ නැවක් විනාශ වෙනවා මොහොත නැති කියලා. ඒ ගමන එයාට යන්තම් කම්පනයක් ඇති වෙනවා. දෙවෙනි වර එක දවසකින් ආරංචියක් ලැබෙනවා. තවත් නැවක් විනාශ වුණා කියලා. එයාට තවත් යන්තම් කම්පනයක් ඇති වෙනවා. කම්පනයක් ඇති වුණාම තුන්වෙනි වර නැවක් විනාශ වුණා කියලා ආරංචි. ඒකට එංගතම කම්පනයක්. දැන් එයාට නිින්ද යන්නේ. එයාගේ පතුව ගැන කතා කරමින්වත් තේරෙන්නේ. ඉතින් වෛද්‍යවරු කියනවා මෙයාට බෙහෙත් නැහැ. එයාට ලෙඩක් නැහැ කියලා. එහෙනම් ඔහම මාස දෙකමාරක් මෙයාට නිින්ද නැහැ. ඒ ගමන මනෝ වෛද්‍යවරු ඇවිල්ලා මේක හොඳට තේරුම් අරගෙන එතනින් මේක පටන් ගන්නත් කියලා බලලා තේරුම් අරගෙන මෙතන කියලා එයාගේ තියෙන සියලු ධනය දන් දෙන්න කියලා. ඒකටත් අරයට මහා වේදනාවක් ඇවිල්ලා පෑගහලා කියලා. දන් දෙන්න කතා කරන්න ඉස්සෙල්ලා. ඒ ගමන නෑ නෑ මම මේ එයාගේ රක්තය දන් දෙනවා දෙන්න කීවේ ප්‍රායෝගිකව හිතේ. ඒ ලෙඩේ දෙහිතක් ඇති වෙනවා. ආ එහෙනම් මම කරමු කියලා කිව්වා. ඒ ගමන් නිදා ගන්න කියලා. එහෙනම් මම කියනවා ඒ කියනවා හිතෙන් කරන්න. ආ පළවෙනි මේ ඔබගේ පළවෙනි මේ ධනය පිට අහවල් පූජනීය ස්ථානයට දෙනවා කියලා හිතෙන් දෙන්න. ඊළඟට අනිත් ධනය කොටස ළමා මඩමට දෙන්න කියලා දෙනවා. ඊළඟට අනිත් ධනය කොටස මහලු මඩමට දෙන්න කියලා කියනවා. ඒ විදිහ කොටස් කොටස් හැටියට දැන් දෙන්න කියන හැටියට ඒ දෙන්න කියනකොට දීගෙන දීගෙන යනකොට මෙයාට එන්න නිඳ ගියා. නිඳ ගියාට පස්සේ කොච්චර දවසක්ද නිඳ ගියේ? නිඳ ගියා දවස් දෙකමාරක් නිඳ ගියා. දවස් දෙකමාරක් නිඳ ගියා කියලා. ඊට පස්සේ ඇහැරුණා. ඇහැරුණාට පස්සේ මෙයා හැබෑවටම ගම් දෙන්න පටන් ගත්තා. දැන් එතකොට වස්තුව වැඩි වෙනකොට දැවිල්ල වැඩි, බය වැඩි. දැන් අර බයක් නේ ඇති. ඒක නේ අර නිින්න කියනකොට. ශෝකය වැඩි. අපි දෙවිවීම වැඩි. එච්චරකම වැඩි. ආ එහෙනම් මේ තෘෂ්ණාව යම් තරමක්ද තරමටම මේ බය ශෝකය කනගාටුව පිටරීම. මේ සියල්ලගේ තම මූල හැටියට හඳුන්වන ජීවිතය ජීවිතය තමයි. විවිධ ස්වරූපෙන් හැදෙනවා. එක්ක කඳුලින් යන්න පුළුවන්, එක්ක දැනීමකින් යන්න පුළුවන්, එක්ක නිකන් ස්ට්‍රෙස් වගේ ඒ මානසික තත්ත්වෙන් ඉන්න පුළුවන්. ඔය විදිහේ කොයි විදිහේ ස්වභාවයකින් හරි දෙන්නම් කරන්නේ බය අන්තරමග්ගේ තරමකම අර ලෝභයේ අන්තරමග්ගේ තරමකම නැත්නම් තණ්හාවේ අන්තරමග්ගේ තරමකම හිතේ ඇති වෙනවා මෙන්න මේ බය චේතය කරගන්න. තවත් මුංචි උදාහරණයක් කියනවා. දැන් මොනනම් මේ බය නිසා තණ්හාව නිසා බය උපදින හැටි. ඒ වගේම තණ්හාව නිසා පුද්ගලයේ විපත්ති ලෝකයට සිද්ධ කරන හැටි. ඒ වගේම උපද්දරව ඇති කරගන්න හැටි. ලෝකයේ තුල මේ උපද්දර. ඒක මේ මේ ඒක ඒ පුද්ගලයාට ඒ පැත්තෙන් විතරක් නෙවෙයි ඒ විදිහේ සමන්ත එන සිද්ධ වෙන විතරක් නෙවෙයි ඔහුට ප්‍රතිවිපාකයක් තමයි කටට ලැබෙනවා. ප්‍රතිවිපාක ලැබෙනවා. කාම විවිධ කාලයක් දඬුවම් විඳින්න විදිහේ දේවල් සිද්ධ වෙනවා. අන්න එතකොට තව දියවල් දුක් පීඩා වලට මූණ දෙන්න පුළුවන්. අපුච්ච උදාහරණයක් ඒකට කියන්න. ඒක පුද්ගලයෙකුට ආරක්ෂාවක් ලැබුණා. මේ වන්දනා කර කර ඉන්නකොට ගෙදර මෙහෙම කොළගෙක් ඉන්නා කියලා යාදි දේලා ගෙදර කතා ඈත. මේක ගැන කියන හැමකට මෙයා දෙගෙන කොල්ලෙකුට අරගෙන ගිහින් අර කතාවට ගහනවා. කහන්නේ කොහොමද බෙල්ලට ගහන්නේ? මම මේ වන්දනා කර කර ඉන්නකොට තමයි මට මේ අහුවෙන්නේ. ඒකට ඒක කියුවේ ඒ විදිහට කියුවේ. දැන් මෙහෙම ගහලා ඉතින් අර කතා බෙල්ල කැඩුණා. ටික දවසක් දෙකක් ගිහින් මැරුණේ. කොහොමහරි මාස දෙකක් යනකොට මෙයා යහකින් නැතිලා මෙයාගේ බෙල්ල කැඩුණා. දෙකෙන් ගල බිමට ඇත. හැදුණා. අදටත් එයාට ඇවිදින්න බෑ. එකම තැන ඉඳගෙන ඉන්න දැන් අවුරුදු 20ක්. අන්න ප්‍රතිවිපාක. අන්න දැන් බය. දැන් ඔහු කියන මේ මම අර කරපු දේම විපාක තමයි දැන් මට මේ විපත වෙලා තියෙන්නේ. මේ උපද්‍රවය මට ඇති වෙලා තියෙන්නේ මෙන්න මේක. මං කරපු දේම කියලා එන කියලාට කියනවා. ඒතරක් නෙමෙයි එයාට තව ඒකෙන් සතුටු වෙන්න බැරි තැන් තියෙනවා. එයාට සතුටු වෙන්න බැරි තැන් තමයි මරණයට පත් වෙනකොට මනතරම් දීපියක් විකක් දෙකක් තියෙනවා. දීපියක් දෙකක් දෙන්න ඇති වෙන්න මොකක්ද? ඇති වෙලා ඔහු මොනතරම් සතුටු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මරණයෙන් පස්සේ අනිවාර්යයෙන්ම ගිහිල්ලා නතර වෙන්නේ කොහෙද? ආන භයානක තරක ඉතාම භයානක තරක නතර වෙන්න සිද්ධ වෙනවා. එහෙමනම් මේ සංහාව නිසා කරගන්න ජීවිතල සංහාව තුළින් ඇති වෙන ප්‍රතිවිපාක සංහාව නිසා ඇති වෙන ඊතිය පොල් සමාජයේ දීතියට පත් කරනවා, සමාජයේ විපත්තියට පත් කරනවා, සමාජයට විපත් හැදෙන උපද්දර ඇති කරනවා. ඒ සංහාව ඒ අනිත් පැත්තේ ලක්ෂණයට එලගෙන ඔහුට විශාල විපත් දුක් හදා ගන්නවා ඒක තුළු. ඒ විතරක් නෙමෙයි ඔහුට සසර විපාන දිගු කාලයක කාලයක් යනවා. ඉවන් දැකීමට දැරුව යනවා. අපි දීර්ඝ කාලයක් දුක් විඳින්නේ ඉඳපිට. ඒකනම් මේ බාලයාගේ ක්‍රියාකලාපය බාලයා පීඩාවට දුකට පත් වෙනවා වගේ පෙළෙනවා පමණක් නෙවෙයි ඒ වගේම අනිත්‍යයක් ඒ දුකට පත් වෙනවා. ඒ නිසා නිමිති පුරුෂෝ නිමිතේ කියලා බුදුහාමුදුරු කියනවා. පහත් පුජ්‍යලේ ආශ්‍රය කළේ ඒ පහත් පුජ්‍යලේ නිසා අනිත්‍යයක් පහ විපත් දෙකට පත් වෙනවා කියලා. ත්‍ස්වාදී පුද්ගලයේ සාස්තරය කර සිය පුද්ගල බන්ධන මත ත්‍ස්වාදී ඉස්සකපත්. ඒ වගේම ඒ පුද්ගලයා තුළත් අර ඒ පුද්ගලයා තුළම සිද්ධ වෙන ලෝකයට විපත් සිද්ධ කරන දේන ඒ වගේම ලෝකීය බීතියට පත් කරන දේන ඒ පුද්ගලයා තුළ සිද්ධ වෙනවා. ත්‍රිසං සත්‍යය නමග යනවා කියලා කියනවා. ඒකට මම පුංචි සිද්ධියක් කියන්නම්. ජාතක පොතේ කතාවක් තියෙනවා. එක බෝධිසත්ව රජ පවුලක පුරෝහිත හැටියට කටයුතු කරනවා. රජුගේ මගුල් ඇස්තය කොරගහ තමයි යන්නේ. කොරගහ යන්නේ. ඉතින් මෙහෙම කොරගහ යනකොට වෛද්‍යවරු ගෙනල්ලා බලනවා මෙයාට මේ අස්ලීකයක් තියෙනවා. සතිසන අතලිකයක්. ඒ ගමන පුරෝහිත ගෙන්නලා බල්ලක් වෙන බලන බල්ලක් වෙන මේ අස්තය කරගහන මොකද කියලා බලන්න. පිටපස්සේ පුරෝහිත කියන්නේ ඒ අස්ත ගෝය මාරු කරන්නේ. ඔන්න මාරු කරනවා. ඒක දවසක් යනකොට එන්න අස්තය හොදට යනවා. මොකද කියලා බලනකොට මේ අස්තය ඒ අස්ත ගෝව ක්‍රමක හයිදලා තියෙන්නේ. ඒ අවිධින ක්‍රමය හරි නිවැරදි කියලා ඒක අත්ය ලක් කරගෙන අර අස්තය එයත් කොමල හයිදින්න කරා. ඊට පස්සේ අස්ත ගෝව නිවැරදි කටයුතු කරනකොට යනකොට ඒක තමයි නිවැරදි ක්‍රමය කියලා ඒ ක්‍රමයට යනවා. එතකොට ඔන්න බලන්න තියෙනුනේ මේ ත්‍රිසං සත්‍යෙන්ද පවා මේ ගති ලක්ෂණ අස්සලින් කංගොලින් යනවා. ඉහිලා නැමග යනවා. එහෙමනම් බාලයා ආශ්‍රය කරන මනුෂ්‍යයාට සිද්ධ වෙන්නේ ඔහුත් විපතට පත් වෙනවා. ඔහු නිසා ලෝකයටත් විපත් සිද්ධ කරනවා. බයට පත් වෙනවා. බයට බීතියට පත් කරනවා. ඒ වගේම ඔහු බීතියට පත් කරනවා විතරක් නෙවෙයි විපත් සිද්ධ කරනවා ආපදා සිද්ධ කරනවා ලෝකෙ. පරච්ඡේද කතාවක් කියන්නම් මේක හොඳට පැහැදිලි වෙන්න ඕන නිසා. ඒක තමයි සමහර දෙනෙක් මම මතක් කර මේ කතාවත් වෙන්න පුළුවන්. ඒක තමයි දුවක් රජපාත්තා මන්ත්‍රී කෙනෙක් කාලෙනේ යම් මරිලා. එයා දාන දෙන හැම අවුරුද්දේ කියලා එකයි අවුරුද්දට අපේ තාත්තා කොහෙද ඉපදිලා ඉන්නේ කියලා බලන්න. දැන් මලගිය ඥාතීන් දෙන්නම කරනකට කිසිම ඒ දේ බලලා. බලපුවාම කියලා මෙතන කියන්න බෑ. යන්න පැන්සලේ බෝඩියලා. ගිහිල්ලා ආමදිරියන්ට හැබැයි සම්බන්ධ කරගන්න එපා. මම මේ දේවි ධර්මයක් දැන්න. මෙතන දේවි ක්‍රියාපයන් ගම එතෙන් එන්න. ඇවිල්ලා විස්තරේ කියන්න. පේපර් ගන්න අසවල් යාළුව අරගෙන. ඉතින් අර තාත්තා එනවා. අවිල්ලා කියන්නේ කිව්වොතනේ එන්න මෙහෙමයි කියන්නේ මම නගර පොදු වැසිකිලි වලේ ඉපදිලා ඒ වැසිකිලි වලේ තියෙන අසුචිතමයි ආහාරයට ගන්නවා ඒවන් තමයි මම ජීවත් වෙන්නේ ඒ වගේම මං කියපු බොරු වලට කටේම කනෝ වගේක් ඇවිල්ලා කට හතාවක් මං කරපු මනුස්ස ලෝකේ රහස ගැටේ කරපු වැරදි වල මේක තාප කරනකොට මගේ ඇඟ ඉදි ගන්නවා. එන්න අපායවල වල ස්වභාවය පිට. ඒ වගේම තව මං එක්ක එකට ඉඳලා මේ අපරාධ කරපු අය, ඒ වගේම මිනිස් ලෝකේ මං වගේම අපරාධ කරපු අය ගෝලය කියන්නේ නැරෙයිද? අපි හපා ගන්නවා. අන්න බලන්න. එතකොට ඔහු කරදරේ වැටිලා ඔහුට තිතට අනුගාමිකයෙක් කරදරේ වැටිලා නමුත් විශේෂ විපතකට පත් වෙනවා. එතකොට මේ විදිහට හැම කෙනෙක්ම මේ බාලයා නිසා විපතකට පත් වෙනවා, ලෝකය විපතකට පත් වෙනවා, බයට පැමිණෙනවා, විනාශකාරී තත්ත්වයකට. පඬිතුයාගේ ස්වභාවය නිසා ලෝකය පිළිදෙන්න පටන් ගන්නවා. දැන් නිකන් හිතලා බලන්න බුදුහාමුදුරුවෝ නිසා මේ ලෝකෙට හැම කෙනෙකුටම අහන්න ඕනම කෙනෙක්ට ජාති ආගම් කුල බල භේදයක් නැතිව බුදුහාමුදුරුවෝ ගැන අහනකොට බුදුහාමුදුරන්ගේ සෙවණේ කෙනෙකුට ඉන්න තිබුණා නම් ඒ තරත්තාට සුගත නිවීමක් ඇති වෙනවා, දුකක් ඇති වෙන්නේ මෙතෙක් මිනිස්සු යම් දෙයක් පරිත්‍යාග කරනවා නම් බුදුහාමුදුරුවෝ අරමුණු කරගෙනයි පරිත්‍යාග කරන්නේ සාසනය කටයුතු. සෛත්‍යයේ විහෙර විහාර මේ ඉන්දේ කෝටි ගණන් වියදම් කරලා හදන්නේ මේ බුදුහාමුදුරුවෝ අරමුණු කරගෙන. බලන්න පඬිතුයා නිසා ලෝකෙට තියෙන තනතු දෙවිවරු බ්‍රහ්මවරු ඒ වගේම සතර අපායක සත්ත්වයන් බුදුහාමුදුරුවෝ බුදු වෙන වෙලාවේදී සතර අපාය ලක්ෂ ගණන් කෝටි ගණන් සත්ත්වයන් නිදුලාවක් කියලා කියනවා. මේ නිදුලාව ඒ වගේ මන්දින්ගේ ඇස් ඇරුණා කියනවා. ඊළඟේ ඒ ඉහිරි ගතිය නැති වෙනවා. පොළුවන්ගේ ගොළු ගතිය නැති වෙනවා. ඒවා පින්වතුනේ ඒවා ඇත්ත ඒ බුද්ධ ශක්තිය ඒ තරම් බලවත්. ඒ ශක්තිය ඒ තරම් බලවත් එක. එනම් පඬිතුයා නිසා ලෝකයට උවදි රක්ෂණය සිද්ධ වෙන්නේ ලෝකෙට යහපතක් සිද්ධ වෙන්න බයක් වෙන්න දෙයක් නැහැ. යහපතක් තමයි සිද්ධ වෙන්නේ. ආනන්ද හාමුදුරුවෝ පරිත් මුගලන් හාමුදුරුවෝ නිසා එහෙම තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම ලෝකයේ මේ ගුරුවරු ඉන්නවා යහපත් දෙකර. ඒ අය නිසා සමාජයට විශාල යහපතක් සිද්ධ වෙනවා. උපද්දරය සිද්ධ වෙන්නේ නැහැ. විපත්ති සිද්ධ වෙන්නේ නැහැ. යහපතක්ම තමයි සිද්ධ වෙන්නේ. හේතුව ඇයි? ඒ පඬිතුයාට ඇත්ත තේින්න පටන් ගන්නවා. ඇත්ත තේින්න පටන් ගන්නවා. කොහොමද පිළිබඳවද මේ ඇත්ත තේින්න පටන් ගන්නේ? එන්නතුනේ මේ ලෝකයේ තියෙන සංකත ධර්ම සියල්ල දීම. සංකත කියලා කියන්නේ එක කියලා අසත්‍යච්ච රූප ධර්ම වලයි නාම ධර්ම වලයි. රූප ධර්ම කියලා අහන එංග ඒ වගේම ගස් කොළන්, යාන වාහන, යටි පිටි දහවස්ති රහගතාරක මේ සියල්ලම සංකත ධර්මයන්. අන් කියන්නේ එකට එක තියෙනවා. ඒ වගේ කිසිම දෙයක් සංකත නොවන ධර්මයක් කියලා නැහැ. හැම දෙයක්ම සංකත ධර්මයි. දැන් අපි මේ ශරීරය කියලා කියන්නේ මේ මහ පොළවේ කොටසක්. අපි උදේට ආහාර ගන්නවා, දවල්ට ගන්නවා, රැට ගන්නවා. ඒ වගේම වතුර බොනවා. එතකොට මේ ඒ වගේම වාතය ගන්නවා, ඒ වගේම උෂ්ණත්වය ගන්නවා. ඒ වගේ තමයි එකට කියන්නේ. මේවා එකට එක කියලා මේ හදිච්ච සංකේතයක්. ඒක මගේ කියලා අපිට අයිති කරගන්න බෑ. සංකේතයට එහෙම මගේ කියලා ඒක අයිති කරගන්න බැරි බව කියලා ඔහුගේ නුවණට හොඳට විනිවිද තියෙනවා. ඒක නුවණට තේින්න ඕන සාමාන්‍ය මට්ටමෙන් නෙවෙයි. බුද්ධිමත් ලෝකේ සත්‍යයේ දැන් ඒ කොනකට බෙදන්න පුළුවන්. ඒ කොනකට බෙදන්නේ මෙන්න මෙහෙම. නොදන්න බව, දන්න බව අවබෝධය කියලා කියනවා. නොදන්න බව කියලා කියනකොට හරියට පුංචි දරුවා වගේ කියනවා. කොන්ච දරුවාට මනුද්දලක් ලැබුණොත් එහෙම ඒ ළමයා මේක මේ බොහොම ලස්සන මැටි ගුලියක් හරින් ලස්සන මේ ගලක් කියලා ඒක බෝල ගහනවා. එයාට ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. අදම තරමේ ආප්තයක් හන්නවත්ද? අන්න එහෙම එකක්. අන්නේ වගේ අය තමයි දැන් අර මං කිව්වේ විපත් හදනවා කියලා ලෝකෙට. ලෝකයේ බිය කරනවා ලෝකෙට විපත් හදනවා. ඒ බාලයාගෙන් සිද්ධ වෙන්නේ. ඒ බාලය. ඉතින් මේ වගේ කායිකයෙන් වැඩි පිටිය වුණාට මානසිකයෙන් කුංචි ළමයි වගේ. එහෙම මහා බාලයෙන් බාලකිරසක් ප්ලේසෙස් වල ඉන්නවා. ඊළඟට ධම්ම බව. ධම්ම බව කියලා කියන්නේ අර මනුස්ස ගලම ධම්ම කෙනෙකුට හම්බුනේ මේක මනුස්ස ගලක් කියලා ඒක විශ්වාස කරන්න පුළුවන්. විතරලා යම් මුදල ප්‍රයෝජනෙට අරගෙන ඒක හොයාගෙන ඒකින් ප්‍රයෝජනයක් ලබනවා. ලක්ෂ පහකට විශ්වාස කරන. ඊට පස්සේ ඒ මනුස්ස ගලම අර දත්ත මිනිස්සයා ව්‍යාපාරික කෝටි පහකට කියලා ආරක්ෂක. එයාට තියෙන්නේ මොකක්ද? අවබෝධය. අවබෝධය. දැන් ලෝකේ මේ විද්‍යාඥයන් පහල වෙලා ඉන්නවා. ඒ වගේම ගුරුවරු ප්‍රොෆෙසර්ලාදී මේකයි ඉන්නවා. ඒ වගේම වෛද්‍යවරුන් ඉන්නවා. දැන් ඒ අයට ඕවා බෙදලා බෙදලා බලලා ඉවරලා මේ ලෝකේ තියෙන්නේ මේ කිසිම දෙයක් මේ විද්‍යාවේ මේ සංකට ධර්ම ගොඩක් මෙහි ස්වභාවය වෙනස් කරනවා කියන එක හොඳට තේරෙන්නේ නැහැ. නමුත් තේරුණාට ඒවා දන්න බය සමනක්. දන්න බය සමනක්. සමහරවිට වුණත් මේ සිද්ධ වෙනවා පරපතල වැරදි. පරපතල වැරදි සිද්ධ කරනවා. කාල විපවාය ආදී නිෂ්පාදනය කරන්නේ එහෙන් තුලින්. ලෝකෙට රසායනික අවියෝග නිෂ්පාදනය කරන්නේ එහෙන් තුලින්. අවබෝධය කියන එක තමයි ආයුක්තය. අවබෝධය කියන එක ඒක නිමිවිද දක්නාසන ඒක මේ පිටින් ගත්ත ඥානය නෙවෙයි ඒක ඇතුලෙන් එන ඥානයක්. ඒක බුදුහාමුදුරේ දේශනා කරේ උද්දී අනනිශ්චිතේ ධම්මේ සත්‍යං උදපාදි ඥානයි. මා පෙර නොදුටි ධර්මයක් මා තුළින් දකින්න පටන් ගන්න. මේ සියලු සංකත ධර්මයන් අනිත්‍යයි. ඒවා එකතු වීමක් නාම වශයෙන් එක තීර්ථ සංකත ධර්ම තියෙනවා. රූප ලෝක අරූප ලෝක කියලා කියන්නේ නාම ධර්මද? ඒ සකස් වෙච්ච ඒවා ඒ ධර්මයෙන් වෙනස් වෙනවා විනාශ වෙනවා කියන එක අනිත්‍ය අවබෝධ කරගන්න. ඒ නිසා ඔහුගේ ලෝකයේ යට උවදිරක් සිද්ධ වෙන ලෝකයේ නීතියට පත් කරන්න ලෝකයේ නිවන වැඩ පිළිවෙල ඔහුට තියෙනවා අවබෝධ කරගන්න. සෝතපන්න වහන්සේ තාත්මක සිටියරේක් හැටියට. ඒ සිටියරේක් හැටියට ඉන්නකොට ඉන්නතුනේ මේ සිටු නාගේ මල්ලියක් ඉන්නවා මල්ලි මරණයට පස්සේ. මරණයට පස්සේ නම් හරි සියලුම දෙනා අඬනවා. දැන් මෙයා අඬන්නේ. සාතුන් වෙනවා පිටවත් වෙනවා අඬනවා. ඒ ඡේදනා කරන්න පටන් ගත්තා මේ අයියා මේ අඬන්නේ නැති. දැන් මේ මල්ලිගේ වස්තියක් ගත්ත හැටි මරුවක් තමයි. ඒ නිසාමයි මේ අඬන්නේ. ඒක සීගෙන සතුට වෙනවද බලන්න. ඒ වගේ ධනයක් Tamanට ලැබෙනවා නම් කෙනෙක් නැති වෙනකොට සතුට වෙනවා කියන්නේ. පිටින් සතුට වෙනත් වෙන්නත්. නමුත් මේකම ඡේදනා කරනවා. අහගෙන ඉඳලා කියනවා දෙවිසත්තු මම මේ අඬන්නේ නැත්තේ මෙයාගේ වස්තුව ගන්න නෙවෙයි මං කල්පනා කරේ මගේ මරණය මේ මල්ලිට වගේ නැකත් මරණය සිද්ධ වෙනවා ඒ අනිත්‍ය ධර්මතාවය සිද්ධ වෙනවා මම ඇවිදිනකොට සිද්ධ වෙනවා මම හිටගෙන ඉන්නකොට සිද්ධ වෙනවා මම ඉඳගෙන ඉන්නකොට සිද්ධ වෙනවා මම නිදාගෙන ඉන්නකොට සිද්ධ වෙනවා දන්නේ මේ ධර්මය මේක කාටත් විසින ධර්මතාවයක් මේ අනිත් සියලුම වස්තුන් මගේ නැති කියලා මේ එකතු කරාට මේවා එකක්වත් මට ගෙනියන්න බෑ. ඒවා මට අයිති නෑ අනිත්‍යයි. ඒක තුන් සියල්ල. මේ සියල්ල කැමති කැමති කෙනෙක් ගන්න මං යනවා කියලා කටපිටිය. අන්න පින්වතුනි පණ්ඩිතයාගේ ස්වභාවය. පණ්ඩිතයාගේ උපද්ද්‍ර ආවත් තමන්ගේ ජීවිතේ විපතක්ම මේ තමන්ගේ සහෝදරයෙක් මරණයට පත් වෙනවා, අම්මා තාත්තා මරණයට පත් වෙනවා, දරුවෝ මරණයට පත් වෙනවා. මේ මරණයට පත් වීම කෙනෙකුට තියෙන ලොකු විපතක්. ආපදාව. උපද්‍රව. මේ උපද්‍රවයේ ආපදාව තියෙන්න පුළුවන් ඕනම කෙනෙකුට එන්න පුළුවන්. ඒක වෛද්‍යවරයෙක්ගේ සිටෙත් ඇමරිකාවට ගියාම එහෙදි දැන් අවුරුදු 25කට පිරකට ඉස්සර ඉගෙන ගන්න ගියාම වාහනේ පිට වෙලා පොඩිම වෙලා. ඉතින් ඒ අම්මා නොකඩ වානේ සිටිකට අම්මා අතර කිවිල්ලන්න චූට්ටක් යන දින තරව ශරීරය නඩවගන්න අද මේක තමයි ඉස්සර. ඉතින් මා ගුරුවරයා කිව්ල තමයි ඒක දෙස් කියලා සකස් කර මාස දෙකක් නොකඩ යන මේ අඩන්න බක. පද්‍රවය. පිටපත් තමයි ජීවිතේ. අන්න. හැබැයි අර බෝසතාණන් වහන්සේ මේ පඬිතුමා අන්න පඬිතුයාගේ ස්වභාවය. මේ පඬිතුමාගේ ඇතුළෙන් පරිණතියක් වෙනවා. ඇතුළතින් වෙන මේ සියල්ල ඉතින් කියන්නේ සාමාන්‍ය කෙනෙක් මේ සියල්ල දාලා යන්නේ. ඒක තමයි අපේ මේ සියල්ල දාලා යන්නේ. රැඳෙන්නේ එතන අත්හරිනවා. උපද්‍රව වලට බය නැහැ. කලබල වෙන්නේ නැහැ. හිතේ බියක් ඇති වෙන්නේ නැහැ. සතනක කොයි විදිහකට. තාවත්ක ජාතක කතාවක් තියෙන බුද්ධත් වෙන්නේ. ඒ ජාතක කතාව තමයි බෝසතාණන් වහන්සේගේ අම්මට ඉපදෙන ඉපදෙන දරුවා යකෙක් හනවා. ඒ තමකට තුන්වෙනි දරුවා හදාගන්න මේ අම්මා ගිහිල්ලා සිත් සමාදන් වෙලා ප්‍රාර්ථනා කරනවා මට ආරක්ෂිත හොඳ පින්වත් දරුවෙක් ලැබෙන්න. අට සිත් සමාදන්. බලන්න ඒ කාලේ පින්වත්නි ප්‍රත්‍යක්ෂයට ඉඳලා යමක් කරපුවාම තියෙන වටිනා ප්‍රතිඵල. ඉතින් එහෙම ප්‍රාර්ථනා කරපුවාම දිව්‍ය ලෝකෙකින් සිත් වෙලා එන්න බුද්ධත්වය. අයිලා කොහොමද පිළිගන්නේ ගන්න. ඉතින් මේ රජුගේ කල්පනා කරන මේ දරුව දෙන්නෙක් නැති වෙනවා මට දැන්. මේ දරුව රැක ගන්න ඕන කියලා කල්පනා කරේ. ඉන්න කෙනෙක් අනිතමල්ලගෙන් උපදෙස් ලබා ගන්න මේ දරුව රැක ගන්න කොහොමද කියලා. ඒක කඩේරේ තේක දේවල් කරනවා. කට්ටියක් වෙන යකඩ මාලිගාවක් හදනවා. තා කට්ටියක් වෙන මන්තර ගුරුකම් කරලා වට ආරක්ෂා කරනවා. ආකට්ටියක් තියෙනවා හමුදාවක් ගන්න ආරක්ෂායි. ඒ තුනම කරනවා. යකඩ මාලිගාවක් හදනවා. ඒ වගේම මන්ත්‍ර ගුරුකම් කරගෙන ආරක්ෂාව ලැබලා දෙනවා. ඒ වගේම හමුදා ආරක්ෂාව ලැබෙනවා. ඊට පස්සේ අවුරුදු එයා හැම වෙනවා අවුරුදු 16ක් මේ මාලිගාවේ හැදිලා වැඩිලා තාත්තා කල්පනා කරනවා දැන් ඉතින් මගේ පුතාට ඒක යකෙක් එක්ක නෙවෙයි යක්ෂ 100ක් එක්ක වුණා. පටන් කරන්න පුළුවන් ශක්තිය තියෙනවා දෙන්න කියලා බාර දෙනවා මොකද රජකම. ඊගමන මේ පුතා කියනවා පියාණනි මේ මගේ මාව යකින්ින් දේලා ගැනීම පිණිස අවුරුදු 16ක් මේ රජ යකඩ මාලිගාවේ මං සිට කරලා තියෙනවා. මන්තර ගුරුකම් කරා. හමුදාවේදී මෙඩක් දෙකක් දැන් හැදෙනත් වෛද්‍යවරු යොදවලා අපේ ශරීරය හොඳ කරගන්නවා. හෘදේ සාදී සායේ ශරීරය ඒ විදිහට හොඳ කරගන්න පුළුවන් දෙයක්. යකෙකින් දීපේකින් ওই විදිහට ආරක්ෂා කරගන්න පුළුවන්. අපි යකඩ යටවල් හද යකඩ මාලිගා හදලා මන්ත්‍ර ගුරුකම් කරලා අමුදාව දාලා ওই විදිහට දේරගන්න. හැබැයි මගේ තාත්තට පියාට මා දේරන්න බැරි දෙකක් තියෙනවා. ජරාවට යෑමයි මරණයටපත් වී බං මේ දෙක නම් පියාණෙනි මාගේ මේ දෙකෙන් මා දේරගන්න බෑ. මේ සියලුම දේ පියා බාරගන්න මම යනවා කැලෑවට. මේ කිසිම දෙයක් එක්ක මගේ සම්මහාවක් නැහැ. මේවා නැති වුණා කියලා මට බයක් නැහැ. මට විපතකින් සිද්ධ වෙන්නේ කියලා මං කනගාටු වෙන්නේ නැහැ. මේක මගේ මට ලැබිච්ච ලොකු ආශිර්වාදයක් ඇටියට මං දන්නවා. මං යනවා කියලා. තාත්තා කල්පනා කරන පුතාට එයාගේ වෙන මතක් තියෙනවා. මේ කොයි දේ ආරක්ෂා කළත් මට බාල යන්න වෙනවා. ජරාව මරණය ඇති වෙනවා. මේ සංකත ධර්මයන් කියනවා මේ පිටියේ යටවෙන්නේ නැහැ. ඒව මට විතරයි. මාත් යනවා පුතාගේ අතට. අම්මට බාර දෙන්න. අම්මත් කියනවා මටත් මේ ධර්මතාවය වෙන කම වෙන්නේ. ඒක මතර කරන්න බෑ මේ ලෝකතාවය. මාත් වෙනවා. ඔය විදිහට සියලුම බුද්ධිමත් පඬිවරු අරවා දාල යනවා. අරවා දිලිලා. අරවා එක්ක පුරබදන. මේකට හානි වෙන ඒකෙන් ඒ බිය ගන්නන දෙවියනේ කියලා ඒ ආකාරමින් අතරමින් යන්නේ තමයි. එහෙමනම් පින්වතුනි මේ අදිතමාගේ ක්‍රියාවලිය බුද්ධිය ඇති වෙන්න පාණ්ඩිත්‍ය භාවය ඇති වෙන්න ඇතුලෙන් නැති වෙන්න සියල්ල අතරමින් තමයි සිදුවේ. ඒක තවත් ජීවත් වෙන්නේ නැහැ කොතනකදවත්. දේශකානන්ද හන්සේට විදිනාත්ම භාවයේ සත්‍ය රැකගන්න ලැබුණා. ඒවත් අහක දැක්කා. ඇයි මේ සියලු සංකප්ප ධර්මයන් මේ පිටියේ තියලා ඒවා එකක්වත් පැවතින්නේ නැත්තේ නෙවෙයි කියලා අත්හැරලා කියනවා. එහෙම ගිහිල්ලා මේ සියලු දුක් වීදා උපද්දව විපත් සිද්ධ කරන දේවලින් දේරෙන්නේ කොහොමද කියන එක හොයාගෙන තමයි තියෙන්නේ. ඒ ගැප්හම අවසානයේ තම චින්තනයේ අසුිනා මේ අනිත්‍ය කියන ධර්මතාවයේ තමයි මේ ලෝකයේ මේ විශ්වයේ පැවතියි. අනිත්‍ය කියලා කියන්න තියෙන අනිත්‍ය කියන එකේ හරිය ගැඹුරු අර්ථයක් තියෙනවා. ගැඹුරු අර්ථයක් කියලා කියන්නේ ඒක අනිත්‍ය කියන වචනේ ඒක තියෙනවා දෙවහතක් පැවතින්නේ කියන එක. ඒක කියනවා මෙන්න මෙහෙම එක. ඒක තමයි මේ අනිත්‍ය කියන එකේ ගැඹුරු අර්ථය තමයි ඒකෙන් ප්‍රකාශ වෙන්නේ නෑ කියන අර්ථයේ දෙකරයක් කියනවා. ඊ කියන්නේ 13 කියන්නේ යමනේ යෙදෙනවා කියන එක. යමනේ යෙදෙනවා කියන එක. නිට්ඨය කියලා කියන්නේ යන සුළු කියන එක. නිට්ඨය කියලා කියන්නේ නිට්ඨය කියලා කියන්නේ ගමනේ යෙදෙන්නේ නැහැ පවතිනවා. අනිත්‍ය කියලා කියන්නේ එතකොට පවතිනවා යනවා. එතකොට යනවා කියන එක මේක දෙරක් කියනවා. ඇයි එහෙම කියන්නේ? ඒ තේන්න තියෙන සහන්දාර වස්තු හැම එකේම බැලුවොත් එහෙම අපට තියෙනවා. ඒවා තියෙනවා වගේ තේනකම කිත් තියෙනවා. නිත්‍ය වශයෙන් තියෙන බවක් තියෙනවා. ඒවාට ඒ නිත්‍ය වශයෙන් තියෙන බවක් දකින්න ලැබුණට බැලුවොත් එහෙම තියෙනුනේ ඒ කිසිම දෙයක් දෙන හොතක් තියෙන්නේ නැහැ. නිත්‍ය වශයෙන් මේ සහන්දාර ලොකු වස්තු කියනවා කියනවා යගේ තේමකට ගැඹුරින් බැලුවොත් එහෙම උදාහරණයකට අපේ ඇඟ දිහා බැලුවොත් එහෙම අපි එකතැනක ඉඳගෙන ඉන්න කොහොමවත් යන්නේ නැති කියලා කියවට බැලුවොත් එහෙම මේ සංකත ධර්මයේ තුල එක කියලා හැදිච්ච මේ රූප ධර්මයේ තුල බලන්න කොයිතර ගමන් කිරීමක්ද කුෂ්ම කියලා තහල ගමන් කරනවා ඊළඟට මේ මුළු ශරීරේ පුරා ගමන් කරනවා ඒ වගේම ආහාර ජීර්ණයේ මුළු ශරීරෙම සිද්ධ වෙනවා. ශරීරයේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ වගේම ශෛලවල අලුත් ශෛල හැදෙනවා, පරණ ශෛල නැති වෙලා යන අලුතෙන් ශෛල හැදෙනවා. සත්‍රේත විද්‍යාවට අනුව ශෛල මිලියන 10ක් නැති වෙනවා කියලා. මිලියන 10ක් මගේ මතකයේ හැටියට. එතකොට ආය අලුතෙන් ඒවා හැදෙනවා. ගමනේ යෙදුණා. එන පිටසම වෙනස් වෙනවා නිකන් එකදෙන ඉඳගෙන ඉන්නවා වගේ ප්‍රවෘත වෙනස් වෙනවා. ඒ වගේම ශාරීරික සම්පූර්ණ නැති වෙලා පොඩි වෙනසක ඒ කාලය තුළ මුලින් ඉඳගත්ත කෙනා නෙවෙයි ඊළඟට නැගිටිනකොට නැගිටින්න වෙනවා. ඒක හරියට මෙන්න මෙහෙමයි. උදාහරණයක් කියන්නේ ගංගාවකින් අපි වතුර ගන්න බාල්දියක් දාලා ඒ බාල්දියක් දාලා අරගෙන එතනින්ම මම නැවත වතුර ටිකක් ගන්නවා කියලා ගන්න ගියාට ඒ වතුරම ගන්නවා කියලා ගන්න ගියාට ඒ වතුර කිතිලා. ගඟක් කියලා අපි හඳුන්වුවාට ගඟක් නෙමෙයි ගලාගෙන යන. මොකද ගලාගෙන යන. ඒකෙන් කියන ගඟක් තමයි නම මෙතන යන තලනයක් කියන. මොකද යාම තලනයක්. ඒ වගේම අපේ ශරීරයේ යන මොකද යාම තලනය වෙන ජීවකෝටය. ජීවකෝටය තමයි තියෙන්නේ. එතකොට මේ අපේ ශරීරයේ කියලා එහෙම ඒ කියන ජීවකෝටේ විනිවිද දක්නාකම තමයි ඇති වෙන්නේ අර අර මැනි පිළිබඳව හොඳට අවබෝධය තියෙන චින්තකය. මේ විනිවිද දක්නාකම උට ඇති හැකියි වෙන්නේ මේ ශරීරය පිළිබඳ ඇති වෙච්ච හැටි. මේ ශරීරය කියන සංකත ධර්මය තුළින් සංකත ධර්මය පිළිබඳව අපේ හිතේ ඇල්මක් කොයින විදිහටවත් පවතින්නේ නැහැ. සංහාවක් පවතින්නේ නැහැ. එතකොට ඒක ජීවන ක්‍රියාවලියක් කියලා හිතනකොට ඒ මම කියලා ඉච්චෙන්නේ නැහැ කියන එක තේරෙනවා වගේම හිත කියන දේවල් මගේ කියලා ගන්න හිතෙන්නේ නැහැ. ඒ සියලුම සංකත ධර්මයෙන් අර අනිත්‍ය කියන ඒ ජීවිතයට පවතිනවා වගේ තේරෙනට වෙනස් වෙමින් පවතින රටාවක් කියන එක දැක්කේ. ඒ වෙනස් වෙමින් පවතින ධර්මයක් කියන එක හොඳට අරයට තේරෙනවා. ඒකට ලෝක කොතනට අරමුණ හැටියට තමන්ගේ ඉන්ද්‍රියන්ගෙන් ගන්න කිසිම අරමුණක් නිමිත්තක් හැටියට ගන්න හිතෙන්නේ අනිමිත්තක් හැටියටමයි හැමතිස්සෙම තේින්නේ ඒ චින්තක. කලකිරෙන්න දෙයක් නැහැ. බය වෙන්න දෙයක් නැහැ. බය වෙන්න දෙයක් නැති නිසා කලකිරෙන්න දෙයක් නැති නිසා තමන්ට යමක් නැති වෙයි කියලා කල්පනාවක් වෙන්නේ නැහැ. ඒ නිසා ලෝකයා බය කරන්න කියලා ඔබට හිතෙන්නේ නැහැ. ලෝකයා විපතකට දාන්න කියලා හිතෙන්නේ නැහැ. එහෙම ලෝකේ කියලා කෙනෙක් නැහැ ලෝකේ. මනුස්සයෙක් කියලා කෙනෙක් නැහැ. දෙවියෙක් කියලා කෙනෙක් නැහැ. දෙවියන්ගේ පුතුව ගන්න කෙනෙක් කියලා එනවා කියලා කෙනෙක් නැහැ. මගේ රජ පුතුව ගන්න එනවා කියලා කෙනෙක් නැහැ. මගේ වස්සිය පැහැර ගන්න එනවා කියලා කෙනෙක් නැහැ. ඊළඟ බ්‍රහ්මී කියලා කෙනෙක් නැහැ. ඒ වගේම හතර අපායක සත්‍යය කියලා කෙනෙක් නැහැ කියලා. මේ සියලු සංකත ධර්මයන් සංකත ධර්මයක් නැහැ කියන එක හොඳට විනිවිද ඒක කියලා හැදිලා තියෙනවා. දෙමහතක් නැති බව ඕන්න පටන් ගන්නවා තමයි ඒ නුවරට. හොඳට ඒක වැටහෙන්න පටන් ගන්නවා. ආන් මේ වැටහෙන්න පටන් ගන්නකොට ඒ නිසා ලෝකයට විපතක්. ඒ නිසා ලෝකයට උපද්‍රවයක්. ඔහු ලෝකය බිය කරන්නේ. ඒ වගේම තමයි බය වෙන්නේ නැහැ කොතනකවත් අනික් පැත්තට. ඒ වගේම තමන් විපත් එන්නේ නැහැ. යෙදිරි වෙන්නේ නැහැ. ඒ ධර්මානුකූල වැඩ පිළිවෙලේ ඉන්න ඉන්න ආරක්ෂා වෙනවා. ඒක වරණය ලැබෙනවා. ඒක මෙන්න මේක ඇති කරගන්න තමයි අපි මේ මිනිස්සු හැටියට මේ බුදුදහම තුළින් බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ ඉගැන්වීම අන්න ඒකයි. අනෙක් කිරීම දේවල් ඉරිම නෙමෙයි දැන් මේ නෝයේ දීවුයෙන් හදාගෙන තියෙන යාන වාහන බුදුහාමරෙන් කාලේ මේ මොකක්ද හටගන්න පැතිබුන්නේ ඒවා දිනු කරන්න මඟ කියලා දීම නෙමෙයි බුදුහාමරේ විශේෂයෙන් කිව්වේ ඒවටත් උපදෙස් දෙන්න ඒවටත් මේ ක්‍රමවේදය තමයි මේ ධර්මානුකූලව ලෝභයෙන් තොරව ගමන් කිරීම ඒවා දිනු කරගන්න තියෙන එකම ක්‍රමවේදය ඒ ක්‍රමයෙන් තමයි එතකොට ඒවට වඩා බුදුහාමරේ කියන්නේ මේ සසර දුකින් නිදහස්ය කොච්චර නැවත නැවත උපන්නත් ඒ උපදින හැම වාරයක් ගන්නම තමන්ට බිය පැමිණෙනවා තමන්ට විපත් පැමිණෙනවා තමන්ට තමන්ගේ දරුවන් විනාශ වෙනවා තමන්ගේ ධනෙ විනාශ වෙනවා තමන්ට ලෙඩ රෝග හැදෙනවා මොන්න තරම් අපි සිංකල් වෙන ඊළඟ තවත් පංචස්කන්ධයක් ගත්ත කියන්නේ නලස්සලෙක ඉතින් ගත්ත හැටිේම ආය මේකට පිළිපා හැදෙනවා මේකට පෙදර හැදෙනවා මේකට කොලෙස්ටරෝල් හැදෙනවා මේකට මරණය පැමිණෙනවා මේක නිසා ඇතිවලා ඉන්නා නම් දරු පරම්පරාවක් ඒකට මරණය පැමිණෙනවා. මේක නිසා පැමිණලා ඉන්නා නම් මිත්‍රයෝ දෙකක් බිරිඳවරු වාම්බුරු ඒවන්ට මරණය පැමිණෙනවා ලෙඩ රෝග පැමිණෙනවා. ඒ වගේම ඉඩකඩන් යාන වාහන තියෙනවා ඒවා නැති වෙනවා විනාශ වෙනවා. ඉතින් ඒක සිද්ධ වෙනවා. ඒවා විනාශ වෙන්න යන නම් කවුරු හරි වෙන නිසා විපත් සිද්ධ කරන්න වෙනවා. ඒවා ආරක්ෂා කරගන්න මේ සියලු දේ සිද්ධ වෙනවා. ඉතින් අවසාන පොඩිතර සින්තරගෙන ඊළඟතාවක් එන්න ඕන ඔය තාක්ෂණය. එනකා අපි එක සිතින් අවධානය යොමු කරගත යුතු මේ නුවණ හොයාගත යුතු ප්‍රඥාව හොයාගත යුතු ප්‍රඥාව ඇති වෙච්ච තැනම ඒ වගේම ලෝකයේ ඇති වෙච්ච තැනම ලෝකයේ තියෙන මේ ඇත්තපත් වෙන සංකත ධර්මයන්ගේ ප්‍රේමකටත් මේ භෞතික වස්තුවේ අභෞතික දේවලුයි අභෞතික කියන්නේ සිතිවිලි ඒ සියලුම සිත් කියන්නේ සංකත ධර්ම. සයිසික සමූහයක් එකට එකතුලා හැදෙන තියෙන සිත් කියනවා. සයිසික සමූහයකින් හිතයි සයිසික සමූහයෙන් එකට එකතුලා කරන සිත් කියනවා හැදෙන. සංකප්පින් දෙනවා වූ දුක් දෙනවා වූ ධාන ලැබෙනවා වූ ඒ වගේම මේ එරිදි ලැබෙනවා වූ දිව්‍ය ලෝක යනවා වූ බ්‍රහ්ම ලෝක යනවා ඒ කියන්නේ සංකත ධර්මකින් එතන සියල්ලක් නැති වෙනවා අනිත්‍ය. මේ සංකත ධර්මයන්ගේ අනිත්‍යතාවය අර ගෝරින් තේරෙන කොට කුස්නාවෙන් කොටන කොට රැඳෙන්න දෙන්නේ නැහැ පින්වත්. ඒ රැඳෙන්නේ නැහැ කියලා කියන්න පින්වත් නේ. සමන්නේ දහස් එක තමයි. ජීවිතය හැදෙන්නේ නැහැ. දුක හැදෙන්නේ නැහැ. ඒ නිසා මේ හැම දෙනාම බුදුහාමුදුරන්ගේ අදිපාරේ යනවා නම් උන්වහන්සේ සගරු කරනවා නම් ඒ වගේම හැබෑම බෞද්ධයෙන් ඕනකම තියනවා නම් එන්නේ නුවණම තමයි පහල කරගන්න. පාණ්ඩිත්‍ය භාවයෙන් තමයි ජීවත් කරගන්න. මහන් කියන්නේ ඕන්නේ ඒ සඳහා පඬිවරුම ආශ්‍රය කරමින් ඔහුගෙන් නැවත නැවත ඒ උත්තරීතර වූ ධර්මයේ ප්‍රාශී කරගෙන සමන් පඬිතෙක් බවට පත් වෙන මහන් කියන්නේ. මේ පුණ්‍ය ශක්තිය හේතුකතගෙන මේ පින්වතුන් හැම දෙනාටම ඒ උසස් ත්‍ත්වය ඇති කර ගැනීමට ශක්තිය දහේ ජීවිතයට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු සාඥාන්ත අනේක වල පින් අපි හඳුන්නේ ඉතාමත්ම විශාල කොටසක් ආවරණය වෙන ආකාරයට බුවන් සබුතයි සූත්‍ර දේශනා ඉදපත් කරන බුවා ස්වාමීනාසේ අපි කලින් මතක් කරලා තියෙනවා වගේ මේ සාකච්ඡාවට විවිධ රටවල විවිධ කඩන් මිත්‍රෙකු තියෙනවා. ඒ අයගේ අවබෝධ මට්ටම් වෙනස් එක එහෙම තියෙනවා. ඒ නිසා මම මේ වහන්සේ තත්ත්වය පිළිබඳව කිසියම් ආකාරයක කඩන් මිත්‍රන්ගේ අවබෝධ පිළිබඳ හැඟීමක් ඇති වෙන්නත් ඔබ වහන්සේ කිසියම් විරාමයක් ගන්නත් එක්කම කල්යාණ මිත්‍රව සමග කිරි සාකච්ඡාවක් නිරත වෙනවා කියලා කල්පනා කරනවා. හරි. ඔව්. ඔබ වහන්සේ අපි සමග ඉන්න සමස්ත වාසි නැවතත් අපි ඒක උට ඔබ වහන්සේට යොමු කරනවා. අපි ටිකක් කතා කරලා ඉදිරිමඟව හරියට කියලා දෙන්නා වගේ. දැන් තමයි මම ඔබතුමාට යොමු වෙන්න කැමති අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට පෙන්වු කරලා දුන්න කිසියම් කෙනෙක් මේ ප්‍රඥාවන්තේ බෝඩපත් වීම තුළ මේ සංසත භාවයත් සංකත භාවයත් පිළිබඳ අවබෝධයක් ඇති වෙනවා. ඉතින් අසංකත භාවයට ක්‍රමක්‍රමයෙන් නම් වෙන ප්‍රතිපදාවක නිරත වෙනවා. ඒ තුලින් තමයි ඔහු තමා තුළ බයෙන් බයක් ඇතිවීමක් නැත්නම් එය තුනී කරගන්නේ. ඒ වගේම අන් භූතෙන් තම සත්වෙන්ට බයක් ඇති නොවන ආකාරයකට දීපවත්මක් ඇති කරගන්න කියන කාරණාව. මෙන්න මේ කාරණා පිළිබඳව අපි මොහොතකට කතා කරමු ජයන්ත වර්ණ. මට ඒ පිළිබඳව සාකච්ඡාවක් ලබා දෙන්න තේරුම් ගන්න. පරන්තනේ අවසරයි ස්වාමීන් වහන්සේ. ඉතාමත්ම පින් ඔබ වහන්සේගේ ඉතාමත්ම විචිත්‍ර ආකාරයෙන් අපිට මේ සූත්‍රය පැහැදිලි කරලා දුන්නා. නිකුත් උදාහරණ ඒ වගේම ජාතක කතා ආශ්‍රයම ඇත්තම දරුවත් මහත්මයා අහපු ප්‍රශ්නය ගත්තහම දැන් එතන බාලයා නිසා තමයි බාලයා කියන්නේ මේ බාලයාට බය වෙනවා කවි කියනවා. ඒ වගේම බාලයාගේ අර බය වෙන ගැටිකුත් වෙනවා. ඉතින් ඒ වගේ ඉස්සන නිදෙන්න නම් අනිවාර්යයෙන්ම අතිපදාවකට යොමු වෙච්ච කෙනෙක් වීසු බව තේනවා. ඒ වගේම මහපුර ඊළඟ සූත්‍රයෙන් පෙන්නවා මේ බාලයාගේ පඬිත්යාගේ වෙනස කියන එක. ඒ පඬිත් ඒ එතනදී කියන්නේ ඇත්තටම මේ පඬිත්යා කියලා කියන්නේ කාය සුචරිතය, වාග් සුචරිතය, මනෝ සුචරිතයෙන් යුක්ත කෙනාට පඬිත්යා කියලා කියනවා. මේ ධර්ම තුනේ යුක්ත නම් ඒ පඬිත්යා කියලා කියනවා. ඒ වගේම බාලයා කියලා කියන්නේ මේ ධර්ම තුන නැත්නම් ඒ කියන්නේ කාය දුෂ්චරිතය, වාග් දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතයෙන් කියනවා නම් ඒ බාලයා කියලා කියනවා. දැන් ඇත්තටම අපිට තේරෙන දෙයක් තමයි මේ කාය දුෂ්චරිතය වාච දුෂ්චරිතය කියන එක අනිවාර්යෙන්ම ඒක සීලයේ අංගයක් බව අපිට පැහැදිලිවම අපිට හැමෝම තේරෙනවා අපිට හැමෝටම තේරෙනවා මේ කාය දුෂ්චරිතයත් වාච දුෂ්චරිතයත් කියන එක නැති කරගන්න අනිවාර්යෙන් යම් කෙනෙක් මේ සීල ප්‍රතිපදාවකට සීල ප්‍රතිපදාවක පිළිගන්න ඕනේ මෙතනදී මේ මනෝ දුෂ්චරිතයෙන් නිදෙන්න එහෙමත් නැත්නම් මනෝ සුචරිතය ඇති කරගන්න එක තමයි තියෙන මම හිතනවා අභියෝගය වෙන්නේ කියලා කියන මොකද ඒක ප්‍රඥා ගෝචර දැන් සීලේකින් එකක් උත්තරා ආකාරයේ ප්‍රඥා ගෝචරයි තමයි නමුත් ප්‍රඥා ඔබ අපි මේ කියන මේ සම්බුද්ධ බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රමේයෙන් නැතුවත් සෙට්කපු කට්ටිය කියන ඉදාජිපත් ගැටලුම තරගයක් තුනේ ඉතින් ඇත්තටම ඒකලත් අනිසාවාදීව තම තමන්ගේ සීලවල වේදනා. මම මෙතන බෞද්ධ යෝගීන් හැටියට එහෙම නැත්නම් බෞද්ධ මාර්ගය අනුගමනය කරන අය හැටියට අපිට වෙනවා එහෙමනම් මේ සංඥාවෙන් යුතුව සීලයක් රකින්නත් ඒ වගේම මේ සීලය රැකීම හරහා මානසිකව යම් කිසි හිතේ සංහිඳියාවක් ඇති කරගෙන මේ මනෝ සුචරිතේ බලපත් කරන මේගෙන ඇත්තම කියන්නේ මේ කාය සුචරිත වාච සුචරිත මනෝ සුචරිත කියන එක කියන්නේ මේ දස අකුසලයෙන් මිදෙන තැනයි මෙතන. ඒ කියන්නේ අත්ත වශයෙන් කියන්නේ මෙතන ඉතාමත් මේ ඉහළ මාර්ගයක්. ඒ කියන්නේ බුදුන් වහන්සේ දේශනා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගයම කියන එක තමයි මේක. මම හිතනවා දැනට කෙටි ඒවා පිටපත් දීලා ඔබතුමා කියවෙන්න කරවන්න. සත්සත් ගොම්පින් යන්තමාත්මය මම ගෞරවනීය ශ්‍රීමති මහත්මියගේ මෙන්න කැමති ශ්‍රීමති මහත්මිය එතකොට මේ ඔබ තුමිය මේ අද සුත්‍ර දේශනාව සම්බන්ධ කරගෙන ජයන්ත මහත්මයා දැන් අපිට මතක කරපු දීපු කාරණාවත් එතකොට එතුමා අපිට මතක් කරා ඒ කාය සුචිත මනෝ සුචිත ඒ වාග් සුචිත කෙනෙකු ඉන්නවා නම් ඒ දස කුසලෙ මිදීමමයි කියන කාරණාව. එතකොට ඒ ආකාරයකට කෙනෙකු දස කුසලෙන් මිදිලා ඉන්නවා කියනකොට එයා අමුතුවෙන් දස කුසල් එහෙම නැත්නම් කුසල් කිරීමක කෙරෙන්න ඕනද නැත්නම් දස කුසලෙන් මිදීම සිටීමම ඒ පුද්ගලයාගේ ප්‍රතිපදාවක් වෙන්න පුළුවන්ද කියන කාරණාව මා ශ්‍රීමති මහත්මියට ප්‍රශ්නයක් ඇටියට ඉදිරිපත් කරනවා. ඔව් පෙරවන් සරණයි අවසරයි ගෞරවණීය සාමිනාංශ ඔබට නමස්කාර වේවා. අයිතන විද්‍යාත්මක අපි අහුවේ ඊළඟට ජනිත මහත්මිය බොහොම තින් තවත් කර්මයක් හිතලා පෙන්නුව ඇත්තටම දස අකුසලෙන් මිදෙනවා දස අකුසලෙන් මිදෙනවා කියන්නේ දැන් දස අකුසලේ තියෙන්නේ ප්‍රාණඝාතය ඊළඟට අභින්නාදානීය කාමීච්ඡාචාරය ආදී වශයෙන් එන්නේ තෝරකාමීච්ඡාචාරය මුසාවාද පරුසාවාද පිටුනාවාද අවිද්‍යා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි. එතකොට ඔය ටිකනේ දස අකුසල් කියලා කියන්නේ. එතකොට දැන් ප්‍රාණඝාතයෙන් මිදලා ඉන්නවා. ප්‍රාණඝාතයෙන් මිදෙනවා කියලගෙන අපි සත්ත්ව මරන්නේ නැහැ. ඒ වගේම සත්ත්වන්ට අපි අභය දාණය දෙන්න ඕනේ. සත්ත්වන්ට දඬු මුදුරු වලින් පහර දෙන්නේ නැහැ. එතකොට ඒ ආකාරයට සත්ත්වන් මැරීම කියන එක ඒ ආකාරයෙන්ත් අපි ප්‍රවේශම් වෙන්න ඕනේ දස අකුසලයේ. ඒ කියන්නේ මේ ප්‍රාණඝාතයේ කර්ම කටයක් බවට පත් වෙන්න විදිහට කටයුතු කරන්න ඕනේ. එතකොට දස අකුසලෙන් මිදෙනවා වගේම දස කුසලවල ධර්මවල යෙදීමක් අවශ්‍යයි කියන එක තමයි මම අවබෝධ කරගෙන ඉන්නේ. එතකොට ප්‍රාණඝාතයේ ආකාරයට අපි අපේ දාණය දෙනවා සත්තුන්ට. ඊළඟට ජීවිත දාණය දෙනවා. ඒ ආකාරයට එහෙම යෙදෙනකොට එතකොට ප්‍රාණඝාතයෙන් නම් පාණාතිපාතා වේරමණී සික්ඛාපදයටත් අයිති වෙනවා ඒ ආකාරයට. ඊළඟට අදින්නාදානය කියනවා අපි කෙනෙක් නිදුණු දෙයක් ගන්නෙ නැහැ. ඒ වගේම අපි අප සතු දේවල් අපි දෙනවා දානය වශයෙන් දෙනවා සමන බ්‍රාහ්මණ සිල්වතුන්ට වගේම දෙවි දුප්පත් අයටත් දෙනවා. එතකොට ඒ ආකාරයට යෙදෙනවා. ඒකත් ඒ ආකාරයෙන් යෙදෙනවා කියලා කියන්නේ. එතකොට අදින්නා දාණයෙන් වැළකීලා තමන් සීලයට පිළිපීම කියලා හිතන්නේ. ඊළඟට කාම මිත්‍යාචාරය. එතකොට ඒක අපි දන්නවා ඒ අපසලයක් වශයෙන් කරනකොට මේ කිනේ වශයෙන් නම් හැම විදිහෙන්ම හරක දෙයක්. එතකොට එහෙම නැතුව සුචරිතවත් ජීවත් වෙන්න අදිස්ත්‍යාන කරගෙන ඒ ආකාරයට ජීවත් වෙනවා. මුසාවාදය, පෞසාවාද, පිටුනාවාද වෙනත් අපි මුසාවාද කියන්නේ නැහැ කියලා, බොරු කියන්නේ නැහැ කියලා ඒ හැමතිස්සෙම යොන්ත මනසිකාරයෙන් යුක්තව සත්‍ය කතා කරන්න ඕනේ. කෙනෙකුට හානි වෙන විදිහ වචන කතා කරන්න නැතුව, කෙනෙකුට ඒකෙන් අයහපතක් වෙන විදිහ වචන කතා කරන්න නැතුව, පිළාසිත වචන කතා කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම පරුසවාචය වලින් අනිත් අයගේ හිත් දෙනවා ඒ ආකාරයට වෙන නිසා අපි ඒවැම වැළපිලා පරු යහපත් වචන කතා කරන්න ඕනේ. සම්ප්‍රප්ත ලාභ හිත් වචන මෙලොවටවත් පරිලෝකවත් පරිණති බේසිස් කතා කියලා කියනවා. ඒව නැතුව ධර්ම මාර්ගයේ යන කෙනෙක් විදිහට අපිට කියනවා දස කතා වලින් යුක්තව කටයුතු කරන්න ඕනේ. එතකොට ඒ වගේ ඊළඟට දැඩි ලෝභය මට දැඩි ලෝභයක් නැහැ කියලා නිකන් හිතට හරියන්නේ නැහැ. දැන් දැඩි ලෝභය අපිට ලෝභය කියන එක තණ්හාව කියන එක ඡන්දය කියන එක මේවා සාමාන්‍යයෙන් ඇසින් කනින් නාසෙන් දිවෙන් කනින් ගන්න අරමුණු වලදී අපිට යම් විදිහට යම් මට්ටමකින් ඒවා ඇති වෙනවා. ඉතින් ඒක නිසා ඉන්ද්‍රිය සංවරය කිරීම ඒ අවස්ථාවලදී අවශ්‍ය වෙනවා. සතියක් යොන්ත මනසිකාරයක් ඉන්ද්‍රිය සංවරයක් ඒ අවස්ථාවල උපකාර වෙනවා. ඊළඟට ව්‍යාපාදයේ හැම වෙලේම අපි ව්‍යාපාද තරහ ටිකක් ඇති වෙනහම තරහ යන්නේ නැහැ කියලා කියනවා නෙමෙයි. ඒ වෙනුවට මෛත්‍රිය, කරුණාව, මුදිතාව ඒවා පුහුණු කරන්න ඕනේ. එහෙම පුහුණු කරේ නැත්නම් අපිට අපි තරහ යන්නේ නැහැ කියලා කිව්වට අර අනුශය වශයෙන් කියන කෙලෙස් ඇවිත් එනවා. එතකොට ඒක නිසා අනුශය වශයෙන් කියන කෙලෙස් යටපත් කරන්න අපි ඒ ආකාරයට සුචරිතවල යෙදෙන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටිය කියන එකත් අපි දන්නවා. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ ගබ්බරපතල කර්මයක්. ඒ කියන්නේ මේ මෙලෝ පරලෝයන් හැ මේ කියන දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය මේ දාන දීවෙන් පළක් නැහැ, මව් නැහැ, පියා නැහැ, මෙලෝ නැහැ, පරලෝ නැහැ ආදී වශයෙන්. එතකොට මේ එහෙම හිතනා විතරක් නෙමෙයි. මේ මම සම්‍යක් දෘෂ්ටියට ඇවිල්ලා ඉන්නා මේවා මිත්‍යා දෘෂ්ටි කියලා දන්නව නෙමෙයි. එතකොට ඒ කටයුතු වල යෙදෙනකොට තව තවත් ඒ පැත්තට හොඳ පැත්තට එනනම් කුසල පැත්තට යමු නම් එහෙම තමයි අදහස. පෙරවන් සරණ. සත්‍ය පෙරවන් සරණ ශ්‍රීමති මහත්මිය ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේට යොමු වෙන්න කලින් තායික මහත්මියකට යොමු වෙලා ඉන්නම් අපි හමුදුනේ ඒ ඉස්ලාම් කතා කරේ ජයන්ත රත්නායක මහත්මිය ඒ ඕස්ට්‍රේලියාවෙන් සම්බන්ධ වුනේ දැන් කතා කරේ ශ්‍රීමති මහත්මිය ඒ සත්‍යාගිදානේ මම හිතනවා කැනඩා පැත්තට යොමු වෙමු මේ සීන මහත්මිය. සීන මහත්මම ඔබතුමාගෙන් ප්‍රශ්නයක් යොමු කරන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේට යොමු වෙන පෙර සීන මහත්මය දැන් අපි මේ තථාගත දේශනාවේ කියවෙනවා මේ බය කියන ඒ සද්දේ බය කියන දේ ඇත්තට මේ කාමයට කියන නමක් කියලා කියනවා. කාමයට කියන තවක් නමක් තමයි බය කියන්නේ. ඒ වගේම මේ රෝගයටත් කියන තවක් රෝගය කියන එකත් මේ කාමයට කියන තව නමක් කියලාත් කියනවා. තව ඒ වගේ කිව්වක් තියෙනවා. අපි දැන් ගත්තොත් මේ බය කියන එක ඒ වගේම ඔබතුමාට කතා කරගන්න රෝගය ගැන. ඇයි මේකට මේ කාමයට කියන තව නමක් හිතෙද මේක හඳුන්වන්නේ මොන පදනම් මතද? කොහොමද මේ තථාගතයන් වහන්සේ අපිට එහෙම කිව්වේ? කොහොමද තේරුම් ගැනීම සඳහාද? මේ කියන කාරණාව ගැන සේන මහත්මයා ඔබතුමා කල්පනා කරන විදිහ ඔබතුමාට හිතා ගන්න පුළුවන් විදිහ පොඩ්ඩක් ඔබට මතක් කරන්න. ඊට පස්සේ අපිට ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේලා ඒ වගේම සවහ ගන්න පුළුවන් තියෙනවා සර්. බෝධිසත්ව උදාහරණ ඇතුව අපි පිළිමත් වෙන විදිහට දේශනාවක් කළා. ඒ වගේම අනිත් දුක්ඛනාත්ම පැත්තට අපි යොමු කළා. ඒ කියන ගොස්වහන්සේට බොහොම පිං. ඉතින් දැනුවත් මාත්මය මේ ආපු ප්‍රශ්නයක් ගැන බැලුවාම බය කියන එක බුදුහාමුදුරුවෝ එක තැනකදී අධි වචන හැටියට කාමයේ අධි වචනේ බය කියලා තියලා තියෙනවා. ඒ වගේම තමයි රෝගයේ විදිහට කීපයක් තියලා තියෙනවා මේ සූත්‍ර දේශනාවකදී. මේ මෙතනදී මේ බය කියන එක කාමයේ කියලා කියන එකේ හේතු ගොඩක් තියෙනවා. මොකද බය ඇති වෙන්නේ කාමයේ තියෙනවා නම් විතරයි. කාමයේ නැති කෙනෙකුට බයක් ඇති වෙන්න විදිහක් නැහැ. දැන් බය ගැන කතා කරනකොට එක එක දේවල් ඔළුවට එන්න පුළුවන්. දැන් අපි බය වෙන්නේ හැම බය වෙන හැම අවස්ථාවක්ම බැලුවාම එතන කාමය තියෙනවා. කාමය තියෙන නිසා එතන බය කියන ඒ දේ ඇති වෙන්නේ. අපේ ස්වාමීන් වහන්සේට විස්තර කළ දුන්නා එකන ඉතින් එතෙන්දී ඒ බය කියන එක ද්වේෂය හැටියට ගත්තත් ඒ ද්වේෂය ඇති වෙන්නේ ඒ තණ්හාව නැත්තම් කාමයේ නිසා. ඒකෙන් මෙතන තව එකක් පුරාඳුරන්නේ තව දේශනාවලදී තව පැන්වල තියෙනවා ඉතා පුදා බය නැති කර ගන්න ඕනේ කියලා අමු වචාවි බය දැස්සාරි කියලා. තවතනක තියෙන සංසාර බය කියන මේව බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ එක හොඳ දේවල් හැටියට. ඒකට මේ බය හොඳ දෙයක් කියලා වාටි අදහසක් තමයි ඒ පදවලදී බුදුහාමුදුරුවෝ දේශනා වල තියෙන්නේ. නමුත් මෙතෙන්දී අපි හොඳට සලකලා බැලුවොත් මෙතන මේ බය ඇති වෙන්නේ දැන් රහතන් වහන්සේට බය ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ රහතන් වහන්සේට මේ කුඩා වරදක්වත් ඇති වෙයි කියලා බයක් ඇති වෙන අවස්ථාවක් හේතුවක් නැහැ. ඒ වගේ තමයි සංසාර බයකුත් නැහැ ඒ රහතන් වහන්සේට. මොකද කෙලෙස් නැත්තම් කාමය සම්පූර්ණයෙන්ම නැති නිසා. දැන් අපිට තවම කාමය තියෙනවා. මේ කාමය තියාගෙන තමයි අපි මේ බය නැති කරගන්න ඕනේ. ඒ බය අපි මේ බය කියන එක නැති කරගෙන ඒකෙන්ම නැති කර ගන්න ඕනේ කියන එකයි මෙතනදී මගේ අදහස වෙන්නේ. දැන් බුදුහාමුදුරන්ගේ සමහර අවස්ථා තියෙනවා. දැන් නන්ද ස්වාමීන් වහන්සේට අපි දන්නවා මේ දිව්‍යාංගනාවන් පෙන්නලයි එතුමාව ඒ භාවනා පැත්තට යොමු කළේ. එතකොට කියන්න පුළුවන් මෙතන එහෙමනම් කාමය අවශ්‍ය නැහැ කියලා. නමුත් එතනදී බුදුහාමුදුරුවෝ දැනගෙන ඒකම ඒ දේවල් ඒකම නිසා ඒ රහත් වෙන පැත්තට එතුමාව යොමු කළා. ඒ වගේ මේ අනිවචාවි බව දැස්සාවි කියලා කියන්නේ තා පුදා වරත කෝකිරීමට බය කියන කැටි කර ගැනීම නිසා අපේ මේ සංසාර ඉලගෙන සංසාර බය නිසා අපේ මේ සම්පූර්ණ කාමය දුරු කරගෙන නැත්නම් බය කාමය දුරු කිරීමේදී බය දුරු වෙනවා. එතකොට අන්තිමට ඒ අසංකර ධර්මයේ කියන ඒ ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන එකින් ජීවිතයට යන්න පුළුවන් කියන එක තියෙනවා. දැන් රෝගී කියලා බැලුවා ඒ රෝගී ඇතුළත මේ කාමය නිසාමයි. මොකද හේතුව එතන රෝගී කියන එක වෙන්නේ අපිට අපි යම් කිසි වෙනස් වීමක් අපිට උහුලන්න බැරි වෙනස් වීමක් නිසා එතනත් එතන ඒ චිත්ත tattve බැලුවොත් ඒ රෝගීකදී රෝගයක් හම් තිස්සේම අපිට යම් කිසි දෙයක් අපේ ශරීරයේ අපිට උහුලන්නේ නැහැ. ඒකයි අපි රෝගයක් කියන්නේ. නැත්නම් අපේ මේ සම්පූර්ණ ශරීරයේ ඒකට අනුව ක්‍රියා කරනවා. ඒක රෝගයක් වෙන්නේ අපිට ඒකෙන් ඒකත් අපි අකමැති නිසා ඒකට ඒ අපේ යෝගී තත්ත්වයට අපි අකමැති නිසා තමයි රෝගයක් කියලා කියන්නේ. නැත්තම් එක්ක රෝගයක් වෙන්නේ නැහැ. ඉතින් මේ බය කියන එක අතවශ්‍යෙන්න නරක දෙයක් හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළා නැහැ. මේක බය කියන එක නැති කර ගන්න ඕනේ දෙයක් හැටියට තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ. ඉතින් මම අහලා තියෙනවා දැන් භාවනා කරද්දී අපිට දේශ සිතක් ආවහම අපි දේශ සිතට නැවත දේශ කරන්න නැහැ. ඒක නරකයි කියලා අයින් කරන්න හදන්නේ නැහැ. නමුත් අපි එතෙන්දි කරන්නේ මොකද්ද? මම අහලා තියෙන විදිහට එතෙන්දි දේශ සිතක් ආවයි කියලා දැනගෙන ඒ දැන ගැනීමෙන් පසු වෙනවා. මේ දැන ගැනීමෙන් සිටින නිසා ඒ දේශ සිත එතෙන්දි නැති වෙලා යනවා. ඒ වගේම එතෙන්දි බය කියන එකත් බය කියන දෙයක් අපිට නැති වෙනවා. බය නැති කරගන්න කියලා තවත් මේ ලොකෙත් වෙන නැතුව ඒ බය කියන එක tabunta ඇති වුණා කියන එක දැනගෙන එතනින් සිටීමෙන් ඒ බය නැති වෙන බව තමයි මට ඒ භාවනා වැඩ මේ සාකච්ඡා වලදී තේරුම් ගත්තේ. තේරුම් ගන්න. තේරුම් ගන්න තේරුම් ගන්න. බොහෝ කාරණාවන් මුතුමා අපිට ඉදිරිපත් කළා. මම ගෞරවයෙන් ස්වාමීන් වහන්සේට යොමු වෙනවා. ස්වාමීන් වහන්සේ ඥානතුරු ඔබ වහන්සේ අපිට මේ කිතින් යමක් පැහැදිලි කරන පස්සේ මම නැවතත් යොමු වෙන්නම්. මේ මම එයාට සූදානම් කිරීර නන්දි කියන කැනඩාවෙන් සම්බන්ධන වසන්ත මහත්මයාටත් ඊට අනුව පසුව මම කැමති යොමු වෙන්න සන්ධ්‍යා මහත්මියට මම හිතන්නේ ඉතින් ඇමරිකානයේ සම්බන්ධ වෙන්නේ ඊගවට ජිල්දු මහත්මයාටත් යොමුෙන් කැමති දෙවෙනි වටේදී තෝරණ ශ්‍රන්වාංශ දැන් අපි සයේ සේන මහත්මයා මතු කර දීපු එක් කාරණාවක් පිළිබඳව ඔබ වහන්සේගෙන් දැනගන්න කැමති. දැන් කුඩා වරදටත් බය වෙන්න කියලා සේන මහත්මයා මතක් කරලා තත්කෙන දේශනාවේ කොටසක්. එතකොට මේ කුඩා බයට බය වෙන්න කියලා අදහස් කරේ අපි හැමෝටුනේ දැන් අපි ලොකු දෙයකට බයයි. අපි අම්මා තාත්තා මරන්න බයයි, අම්මා තාත්තා කෙසේටත් වෙනත් මිනිහෙක් මරන්න පව බයයි, සතෙක් මරන්න බයයි නේද? සතෙක් මරන්න බයයි. ඒ වගේ ලොකු ලොකු දේවල් වලට බයයි. ඉතින් ඒ බය තියෙනවා. ඒ මොනේ මේ කුඩා දෙයකට බය වෙන්නපා කියලා කිව්වේ දැන් මම පාරේ shopping mall එකට බඩු ගන්න ගියාම මම යනවා weekly shopping කරන්න යනවා. යනකොට මේ වීදුරු කාමරස්සේ තියෙනවා ලස්සනට එල්ලලා ලස්සන shirt එහෙම නැත්නම් අලුතෙන් iPhone එකක් එහෙම. ඒව දැකලා ඊදියා ආසාවෙන් බලන් ඉන්නවා නම් අනේ ඒ වගේ දෙවෙනින් පවා වැලකීමද මේ කුඩා දෙවලින් වැලපෙන්න කිව්වේ. ඒ කියන්නේ ඇහැට කනට වැදෙන මේ ඉෂ්ට මනාප දේවල් වලට ඇල්මක් ඇති වෙන ආකාරයට යොමුක් තියෙනවා නම් ඒ වලින් වැලකීමත් මේ කුඩා දේවල් වලින් කුඩා දේට බය වෙන්න කීපු කාරණාවට සම්බන්ධද ස්වාමීන් වහන්සේ අපිට ඒ කාරණාවන් පිළිබඳව ඔබ වහන්සේ කිසියම් පැහැදිලි කිරීමක් කර දෙන්න ගෞරවණීය ස්වාමීන් වහන්සේ. කුඩා දේට බය වෙන්න කියලා තනදි බුදුහාමුදුරුවෝ පෙන්නුම් කරලා දෙන්නේ එන්න මෙහෙම බුදුහාමුදුරුවෝ එකපාරටදී කියනවා නේද මේ අසුචි කන්දක් උනත් දෙන්දක් උනත් ගඩේ වෙනසක් නැහැ කියලා උපමාවට කියන ඒ සෝවාන් සම්බන්ධය කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙකුට කෙනෙක්ට එතනින් එහාට වීර්ය කරන්න කියන අතර වෙලා ඉන්න තව බව හතක් වෙනවානේ පුළුවන් කියලා. ඒක බුදුහාමුදුරුවෝ උපමාවට කියනවා මේ අසුචි කන්ද උනත් කෙන්ද උනත් එකම ගඳයි කියලා. ඒ උපමාව මෙතන ගන්න පුළුවන්. දැන් ඔය කුංචිම වරදක් පුළත් මරණයට පත් වෙනකොට චිතිත හැකියට ඕක අවුත් වෙන අපේ ජීවිතේ. චිතිත හැකියට ඕක අවුත් වෙන කෙලින්ම ගිහිල්ලා ඉපදෙන්න පුළුවන් සතර අපායෙන් එහෙකට. සතර අපායෙන් එහෙකට උත්පත්ති ලැබුවත් අපිට එහෙදි චතුරාර්ය සත්‍ය අහන්න නැහැ. ඒ වගේම කල්යාණ මිත්‍ර සේවනයක් නැහැ. ජීවිතේ මානසිකාරයක් හදාගන්න බෑ. ධර්ම ප්‍රතිපදාවේ ගමන් කරන්න පුළුවන් කරක් නැහැ. ඔය ඒ තැනට උත්පත්ති ලැබුණා. දැන් අර බුදුහාමරෙන් කාලේ සහාන්දර නමක් හිටියා. එයාගේ නම පයිදන්නේ අපාය ගිහින් ඉපදෙන ඒරක පත්තනාග රාජයා කියලා. දැන් උන්වහන්සේ සීලය අදට පුහුණු කරලා තිබුණා. සීලය තවට පුහුණු කරලා තිබුණා. නමුත් අර කායික වශයෙන් කයෙන් හා වචනයෙන් වෙන පාප ධර්ම උන්වහන්සේගෙන් සිදු වෙන්නේ නැහැ. නමුත් අතන දෙවි ලෝකයේ දෙවි දේශයේ නිත්‍ය දෘෂ්ටි කියන එක ප්‍රකාශ කළේ අර මහත්මයා හඳුන්වපු දෙවි ලෝකයේ දෙවි දේශයේ දෙවි මෝහය නිත්‍ය දෘෂ්ටි කියන එක. එතනදී එයාගේ ඒ පැත්තේ හැමදේම දිනු කරලා තිබුණා. ඒ විතේ යන්තම් හරි තරහය මේක වළක්වලා තිබුණා. අර නඩගවත් අනකල ගහේ කොලේ කැඩුනා. ගඟේ ගහගෙන යනකොට ඒ හාමුදුරුවෝ ඒකෙන් හිත නරක් කරගත්තා. මම වැටෙන් සීලේ තිබුණා කියලා. ඒ සීලේ යා හිතල කරුවා නෙවෙයිනේ. නැගේ ආරක්ෂාව දෙමක් කරගත්තනේ ඒ යා හිතල කැඩුවා නෙවෙයිනේ. අන්න එතන දකින්න බැරි වෙන ප්‍රතිපල විතර අරක් කියලා අන්තිම චිත්‍රෙට විදිලා ඒරක පැත්ත නාගරාජය හැටියට මගේ මතක ඇතුළේ අපාය උත්න්නා. එතකොට අන්න අර ද්වේෂය පාලනය කරලා තිබුණා. දැන් අර අර ඉස්සල මහත්මිය විස්තර කරා මට තේරුණා මේ දස අකුසල් වලින් වළකින ගමන් දස කුසල් වල නිරත වෙන්න ඕනේ කියලා කිව්වා. ඒක තමයි කුසල් වල නිරත වීම තමයි අර කරන්නේ. ඒ කියන්නේ ඒකෙන් අර අවශ්‍ය වශයෙන් තියෙනවා ටික ටික රහල සුද්ධ කරලා හදලා දානවා. ඒක හරියට තව උදාහරණයක් කිව්වොත් අපි සීලය පිළිපදිනවා මෙන්න මෙහෙම. ලිඳක් තියෙනවා, ලිඳට හොඳට ආරක්ෂාවක් දානවා උදී. ඒ ලිඳට උදින් ආරක්ෂාවක් දාලා කුඩුවටින් ඉඳ නැතිව ආරක්ෂාවක් දානවා. ඒක සීලය. නමුත් කල්ලාදී වැඩිච්ච කෙනෙක් දෙනවානේ. ඒ වැඩිච්ච කෙනෙක් ඇතුලේ තියෙන පල්ලෙලා යට වෙලා තියෙනවා. ඒක අයින් කරන්න වෙනවා. අයින් කරේ තමයි ලිඳ නියම විදිහට සිද්ධ වෙන්නේ. එතකොට අර ඒවා බල බල සුද්ධ කර දාන්න. දාන සුද්ධ දෙවෙනා සුද්ධ කරන්න. මොහොත කියන්නේ ඉතාම සුද්ධ එකක්. හැදුවට පස්සේ විශාල දහස් බවක් හදනවා. ඊළඟට පුස්සටිජයට පුංචි එකක්. හැදුවට පස්සේ විශාල දහස් බවක් හදනවා. ඒ කියන්නේ වටේ තියෙන දේවල් ඇදලා අරගෙන විශාල එකක් බවක් හදනවා. පුංචිම වරදින් පවා ප්‍රේසම් වෙන කියන්නේ පුංචිම වරද කිරීමට පවා මූලික වෙන්නේ ලෝභ දේශ මොහ කියන තැන. ඒක මතන්නේ ඒ තුන තමයි මූලික වෙන්නේ. පරසම් වෙන කියන්නේ අර තුන පළවෙන්න අර තුනක පළවීමේ ශක්තියට ඉඩ දෙන්නේ නැහැ. ඒක තමයි මේ පුංචිම වරදින් පවා වලකින්න කියන එක අදහස් කරන්නේ මාත්. සාදු ගර්ණසන්නස බොහොම වලින් තේරුණායි කාරණාව. හොඳයි මම ඉතාම ගෞරවයෙන් මම සංධ්‍යා මහත්මියට කියෙන්නම් ඉස්සෙල්ලා ඊට පස්සේ ඉන්නම් දෙන්නට සංධ්‍යා මහත්මිය ඔබතුමීට මාත් එක්ක කතා කරන්න පුළුවන් තත් මෙයාදයි පුළුවන් නේද හොඳයි මම ප්‍රශ්නයක් මම ප්‍රශ්නකින් ඉදිරියට යනවා සංධ්‍යා මහත්මිය අපි ගෞරවණීය සයන්වංශ අපිට කියලා දුන්නා මේ කුඩා බයකටත් අපි කුඩා වර්ධතත් කුඩා දෙයටත් බය වෙන්න ඕනේ ඇයි කියන කාරණාව මොකද අපි ඒ හේතුව නිසා විචිතසිත යාකාරයට කියන්නකොනොත් එහෙම අපේ සංසාර ගමන ඇති වෙන අවපමණක් නෙවෙයි ඒක අපි අවශ්‍ය නැති අපි නැත්නම් බලාපොරොත්තු නැති දැන් වලට තමයි යන්න වෙන්නේ කියන කාරණාව. මෙන්න මේ සංසාර බය කියන කාරණාව පිළිබඳව ඔබතුමෙන් මම තව ටිකක් දැනගන්න කැමතියි. මොකද කතාවේ දැන් වාංශ අපිට දේශනා කරලා තියෙනවානේ මේ අර මේ හිමාල කන්ද අයි මට මතක විදියට අසුර මේ කුංචි ඇඟිල්ලට ගන්න වැඩි ටිකු සංසන්දනය කරලා මේ ඉන්නාස් මේ දැන් ඉන්න මේ සත්තු කොටසෙන් එපමණ අනුපාතයක් ඇති කොටසක් තමයි මේ සුගතියක පුදෙන්නේ අනේ සියල්ලම දුගතියක කියන කතාව නේද එහෙම එතකොට එහෙනම් මේක මහා භයානකාර තත්වයක තත්ත්වයක් මේ තියෙන්නේ හිතන්න මේ සුළඟිල්ලට ගත්ත ප්‍රමාණයට අපි අහු වෙන්න. ඒ ඇචර එහෙම වෙන්න අපි සැහෙන උත්සාහයක් කරලා තියෙන්නේ නේද? එහෙනම් මේ සංසාර බිය කියන එක අපිට තියෙනවා තියෙන්න ඕනේ. ඒ තරම් වීසා කැටි කරගන්න. ඒ ගැන ඔබතුමීට පුළුවන් ඔබට කිසියම් පැහැදිලි කිරීමක් කරන්න. ඊළඟ සමහර. ඊළඟ සමහර මම හිතාම ආධිනික තමයි මට ඇත්තට කතා කරන්න දැනුමක් නෑ නමුත් මගේ දැනුමේ තරමට මම කියන්නම් වැරදි තියෙනවා සමාවන්න සංසාර මේ කියන්නේ දැන් දේශය ඒ වගේ දේවල් නම් අපිටම විඳා ජීවිතේ යබනකොට අපිට දේශයක් ඇති වෙනකොට ඒක නැති කරගන්න ඒ වගේ තත්ත්වයකට නම් එන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මොකද මම විසින් මෛත්‍රී භාවනා වඩලා චිත්ත බුද්ධ ධර්මයටම බුදුන්ගේ දේශනාවල් අහලා ඒ වගේ චිත්ත තැන්පත් කරගෙන යෝනිසෝමනස කරේ ඉඳලා විසින් කෙනෙක් දැනීමක් තරහ ගන්න නැතුව ඒ විදිහට සිතින් ඒ දේවල් කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා මට. නමුත් මම අර සංසාර පොඩි දේකට වියක් ඇති වෙනවා කියන තැනකදී මට කියන්න පුළුවන් දැන් මේ සත්‍ය රටක ජීවත් වෙනකොට මේ සමාජයට ගැලපෙන විදිහට ජීවත් වෙන ගියාම ඇත්තට මේ ඔය shopping mall එකකට ඒ වගේ දේවල් වලට අපි යන වෙලාවට මේ කොච්චර සිතින් බැදුව මේවට ඇලෙන්නේ නැහැ කියලා හිතුවත් සමහර වෙලාවට පිට ඒවට ආසා කරන එකම අපිට මතක් නොදෙනම පිට ඒවට ආසා කරන තත්යකට පත් වෙනවා. ඒ ආසාවල් නැති කරගන්න නම් ගොඩක් අමාරුයි. ජීවිතේ ඒක පුහුණුවෙන් තමයි මම හැමතිස්සම උත්සාහ දරන්නේ. තමන්ව නිසා තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ කියලා. කොච්චර අහල තිබුණත් ඒ වෙලාවට ඒක අන්ත කියලා යන්නේ. මොකද ඒ දේවල් ගැන කෙරෙහි ආසාවල් ඇති වෙන අවස්ථාවක් බොහොමයක් තියෙනවා. ඒක නිසා දුරු කරගන්න බොහොම ඉතාම ප්‍රයෑමක් දරනවා. ඒක තමයි මට දැන් කියන්නේ. හොඳයි. හොඳයි සංජය වාර්ණී මුතේරුවන් සර්ණයි. ඔව් සංජය වාර්ණී මේ අප සමග දැන් සංසයන කාලයක් ඉන්නවා. දැන් මම හිතන්නේ උද්දත් එකමාරක් දෙදිනේ සංදේවාදී සම්බන්ධ වෙලා ඉතින් ඔව් බොහෝ උනන්දු වෙන හැම සාකච්ඡාවකම සම්බන්ධ වෙන කල්‍යාණ මිතුරියක්. ඉතින් හොඳයි මම ගෞරවයෙන් කැමති වසන්ත මහත්මයාගේ වෙන්නේ තුවත් කැනඩාවෙන් සම්බන්ධ වෙන්නේ. වසන්ත මහත්මයා දැන් මේ සංදේ මහත්මියත් අපිට මතක් කරා. දැන් මේ කුපමණ මේ ධර්මයේ දැනගෙන කුපමණ මේ ධර්මයේ හැසිරෙන්න උත්සාහ කළා වුණත් තමන් නොදැනුවත්වම හෝ මේ අර ඒ එවැනි දේවල් වලට තෘෂ්ණාවෙන් බැඳෙන එහෙම නැත්නම් ඒ පැත්තට මනස යොමු වෙන තත්ත්වයක් තියෙනවා කියන කාරණාව. එතකොට එහෙමනම් අර අපි අර කලින් සඳහන් කර අවදානම නැතුව නොවේ. තමන් සෝතපන්න වෙච්ච නොවෙච්ච කෙනෙකුට ඒ දුකදී තියන්නවා ඒ දුකදී දැම්මට කොහොම සුදුසෙක් තත්ත්වයක් තමයි තියෙන්නේ නේද? සෝතපන්නුන් තමයි මේ අවධානයෙන් මිදලා කියලා මම කියන්න පුළුවන්. ඔබතුමාගෙන් මම අහලා දැනගන්න කැමතියි අපි සාකච්ඡා වන්න බෙර අදහසක් ඉදිරිපත් කරන්න. මේ එතකොට එහෙමනම් මොන විදිහේ ප්‍රතිපදාවකද මේ කෙනෙකු නිරත විය යුතුවන්නේ? අර කිව්වා වූ සුළුහු ඒ විදිහට දෙයකින් ඇහැට ගැටෙන දෙයකට කනට ඇහෙන දෙයකට මනස යොමු නොකරගෙන සිටීමේ එක එකපාර වෙන එකක් නැහැ. ඒ සඳහා අපි පුරුද්දක් ඇති කර ගැනීම සඳහා මොන ආකාරයේ ප්‍රතිපදාවක කෙනෙකු යොමු විය යුතුද? වසන්ත මහත්මයා ඔබතුමාට මම යොමු වෙනවා. අවසරයි අපි සම්බන්ධ පිළිගැනීම පිළිගන්න තරමයි. අපිට අද සාකච්ඡා විසින් ලැබෙන කාර්යාව බොහොම සම්මාසේ අපිට දුන්නා. ඉතින් සද්දවත්ත මහත්තයා ඉස්මතර ප්‍රශ්නෙට අපිටම අපිට මෙහෙම දෙයක් තමයි කියන්නේ. මොකද අපි කාම ලෝකයේ ජීවත් වෙන අපිට කියන්නේ ආයතන පරිහරණය. ඒකත් ඉතක විද්‍යා මහත්මයා ජාති කියලා කියුවේ සංගානන පාසු භාව. ඉතින් සංගානනේ 15 වෙනිම ජාතියයි ඒ වගේම ආයතන පරිලාභය. සංගානනේ 15 වෙනිම ආයතන ගැදීමෙන් තමයි මේ ඔක්කොම වෙන්නේ. එතයි පිටික එකකට අපිට පැහැදිලි වෙනවා අපිට මේ පිටලා මතල කරන දේවල් ගැන හැම දෙයක්ම වෙන්නේ ඇත්තට ඇස කරන නාටය දිවකයි මනසට ඉන්නේ රූප ශබ්ද ගන්ධ රස දෙකේ කොහොම තුත්තේ අපි කරන්නේම අපි කරන්නේම අපි මනසකාරයක් කරේ නැත්නම් යෝනිතේ ඒ ජානවාසේ දේශනා පිළිබඳක මනසකාරයක් කරේ නැත්නම් දෙන්නේම ඒක අකුසල්යි. අකුසල්ම තමයි කියන්නේ කුසල පැත්තට කර කුසල කුසල සමාපත්තිය කියනවා ඒක කුසල. මේ වගේම අමුත්තේ කුසල අකුසල දෙක දෙකම ප්‍රතිසම්පාද ධර්මයේ ගැලපුවාම අපිට තියෙන්නේ අවිද්‍යාපච්චය සංඛාර අවිද්‍යාව මත සෙල්ප දේන කුසල හෝ අකුසල. එතකොට ඉතින් කුසල කුසලත කුසල වෙන අකුසල වෙන ප්‍රඥාවිකංකාර ප්‍රඥාවිකංකාර ආනජවකංකාර ඉතින් උත්සහවත් නියෝ සංඥා නාසඤ්ඤා කියලා කියනවා. ඒත් අපි කියන අවිද්‍යාවේදී යටපත් වෙච්ච සාවකාලික කල්ප 84000ක් සාවකාලික මේ සාස්ත්‍රව පිළිච්චයටපත් කරනවා. ඉතින්නම් බුදුරජාණන් දේශනා කරේ සුන් ලෝකයෙන් විදින ධර්මය. ඒකම සුන් ලෝකයෙන් විදින කියන ධර්මයකට අපි කාම ලෝකෙ ඉඳගෙන අපිට වැඩ ප්‍රතිපදාව පිළිගන්න මුසු උගන්වලා තියෙනවා. ඒ ප්‍රතිපදාවට අනුව අපි වැඩ කරොත් අපිට අනිවාර්යයෙන්ම ඒක නිවන දැක්කට යන්න පුළුවන් කියලා තමයි අත්‍යවම මම කියන ගමන් තියෙන්නේ. ඉතින් මේ මම මේ දේශනාව අහලා මේ කාම මේ චිත්‍ර ගොඩක් නේද ඔක චිත්තාන්ති චිත්තාන්ත සතිය ගොඩක් නේද ඔක චිත්‍ර ගොඩක් සංකප්පරාග පුද්දස්ස කාම ඉස්සයාගේ කාමයේ මොකද පුද්දයාගේ මනසේ ඇතිව සංකල්පයේ රාගය කියන දෙක එකතුවක් තමයි කාමයේ දෙන්නේ ඉතින් ඒ කාමයේ කීමක නතර කරන්නේ නැහැ අපිට මේ ඉතින් කාම කාමයේ අපිට කතා කරේ සැලන්විතෝ ඡන්න දේශනාවේ අපිට කතා ඔක්කොම සීලයට පිටුනා සමාධියක් වැඩලා ඒ කියන්නේ අපිට කරන්න පුළුවන් පංච සීලය අට සීලය තම ප්‍රථම පළා ඒ කෝකින්න සාරි මොකද ඒ සතරින්ම ඉතින් ඒක අපි ලෝකෝත්තර ධර්මයට ඇත්තට බලෝනේ නැත්තම් කියන වෙන්නේ සීලයට පිටු සමාධිය කරන තව කාලයක නිවර්ණ ධර්ම හදපත් වෙනවා එතකොට අපි කියන මුත්‍රි ඔබට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සිත්තර වැඩ පිළිවෙල. ඒ කියන්නේ දැන් මේ කොම් සංකත දහ සංකතනි සංකතෙන් අසංකතයට යන්න නම් වැඩි පිළිවෙල. මේ අනුව කතා කරනවා නම් එතකොට අපි ඉස්සල්ලාම අපිට බලන්නේ දැන් අපි ඉගෙන ගත්තා සම්පූර්ණ බුදුරජාණන්ගේ සහවර්ත දක්ෂින සම්පදාය. ඒ කියන්නේ තාක්ෂණයට පත්විච්ච දිනාර තමයි සාසු ධර්මාධාරිත බවතු. ධර්මදා තුනක් ඇතුළු. සක්කායි විචිකිච්ඡා සිදබ්බත පරමාර්ථ. ඒක සක්කායි විචිකිච්ඡා කියන දුර්වලවා සිදබ්බත පරමාර්ථ නිසලා විචිකිච්ඡා වැටෙනවා කියන්නේ යා සෝවාස්සයි පා. ඒත් නම් මොකද්ද මේ දැක්කේ? එහෙම කිනාට නියමක දාපු මේවා. ඔව් හයක් වෙන්නේ නැහැ. අනු වාර්ය. කැමති කරුත්. එහෙනම් ඉදිට්ඨෙන්ද එන්නේ මොකද්ද දර්ශනය කියන එක අපි දැනගන්න ඕනේ. ඒ දර්ශනයේ කියන්නේ දැන් අපි කතා කරන්නේ කියන්නේ දැන් කියන ලෝකයේ කියන මේ දුකවල් බයවල් නැති කරන්න නම් අපිට මේ ඡලය කපු කියන සාර ඡලයේත් අපිට පුළුවන් වෙනවලු කපු කැලේ කියන කට වහන්නේ දැන් සකරන් දාලා හරි කාඩ් බෝඩ් දාලා කැලේ වහින්න බැහැ මේ හිතට එන රාග සිතට එන මේ සිත්තර එන මොහේ කිරී ගන්නවත් නෑ ඔව් රාජදීවිච මොහ දුර කරන්න පුළුවන් සික්කිය වැඩි දෙයක් මොකද්ද සරත් දෙයක් දාගෙන යන විදිහ කරන්නේ ඉතින් මොකක්ද කරන්න පුළුවන් ඔන්න ඒක දැස් බලනකොට ප්‍රතිසමෝ පාදිතේ කරපන්නේ ආ යෝ ධම්මා පස්සිකෝ මම පස්සිකේ ඒක ඒ මාව දකින්න ධර්මයේ දකින්න ධර්මයේ දකින්න නම් ප්‍රතිසමෝ බලන්න ප්‍රතිසමෝ පාදිත කියන්නේ මොකද අවිද්‍යාපච්ච සංසාරය ඉමස්මිතට ඉඳන් හොති ඉමස්මිත ප්‍රතිසා ඉමස්මිතට ඉඳන් හොති එහෙනම් මේ ඇති කන්දින්නේ එහෙනම් එහෙම ප්‍රතිසම්පල් ධර්මයට අනුව නම් මේ නැති කල්ලි අසති පැත්තට යනවා මේ නැත්තම් ඉර වෙන්නේ නැහැ මේ තුන මෙතුන දෙන්නේ ඒ ධර්මයට අනුව කල්පනා කළොත් එහෙනම් කොහොමද අපි බාහිර තියෙන රූප බාහිර තියෙන සියලුම දේවල් අපිට දැන් මට බාහිර වෙන්නේ කියලා තව කෙනෙකුට හඳුන් දෙන්නේ ඉතින් ඒකට කොහොමද අපි ඒක බලන්නේ ඒක එක රෙස්පොන්ස් එකක් ඒක ජජ්මන්ට් එකේ ඉතිරිවෙලා එතකොට දැන් ඒ වගේ ධම්ම සංකල්පයන් අපි ඉගෙන ගන්න තියෙන මේව විපාක නොවිපාක ධම්ම. ඉතින් එහෙම කියලා දෙනවා. ඒකට ඔයගොල්ලෝ ධම්ම සංකල්ප ගැන ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඒකට බාහිර රූපයේ නිසා අපි මනස හදා ගන්න දෙයක්. ඒක තමයි අපි මේ සංකල්ප ගොඩක් හදාගෙන ඒ යනවා අපි බැඳිලා යනවා ගැටිලා යනවා ඉන්නේ. ඒක නැති කරගන්න බුදුහාමි කියන විපද්ද බාහිර රූප. රූප කියලා රූපක රූප රූප කියන්නේ කොම රූපේ නිසා බුදුක ගන්දුරක පොඩක් පොළු. ඒ එන්න රූපය සිද්ධද? ඒකද ඒකනේ අපිට එන්න ඕනේ අපිට ඉස්සලාම චතුරාර්ය සත්‍ය සත්‍ය ඥානෙ එන්න ඕනේ. ඒකේ සත්‍ය ඥානෙ එන්න මොකද දෙක සත්‍ය ඥානෙ, සබ්බේ සත්‍ය ඥානෙ, නිරෝධ සත්‍ය ඥානෙ මාර්ග සත්‍ය. සත්‍ය ඥානෙට අප පුද්ගලයන් තුනේ චුක්කිතරක්. ඒක දැනගන්න ඕනේ අපිට කල්යාණ මිත්‍රයෙදී. කල්‍යාණ මිත්‍රය ඒක තිය සමන් ප්‍රශ්න කරන බාහම බාහම හරි දැන් සූත්‍ර අහලා සත්තම් පාදේ ගල්පලා ගියෝ අපිට මේ දහම දැකලා තියෙනවා ඒක කොහොමද රූපය කියන දේ කියන්නේ අපි මේ රූපය ඉති රූප රූපේ සමුදය දකින්නවා රූපක සමුදය රූපේ සමුදය දකින්නකොට අපිට නිරෝධය ඉක්මනට පේනවා මොකද සත්‍යාගත සූත්‍රයක පැහැදිලි කරනවා බුදුදහම එතකොට අපිට ඒක පැහැදිලිවම පේනවා මොකද රූපයේ සමුදේ දකින්න වලන් කියන්නේ ලෝකයේ දකින්න. එහෙනම් ලෝකේ දකින්න කියලා ලෝකෙ මෙහෙත් දැන්නේ නැහැ ලෝකෙ මේකේ දිස්සකේ ප්‍රතිපදාවක්ද නිරෝධ ඒක නැහැ නිරෝධේ දකින්න කියලා ඔකේ තියෙනවා කියන්නේ ඒක ඒ දෙක නැද්ද පිස්සු දිහිදලා බලනොත් ඒ වගේ සත්‍යතාව යෙදුනොත් ලෝකෙින් නිදලා සත්‍යයෙන් නිදෙන්න පුළුවන් විතර බය ඔව් තේරුවන් සරණයි වසන්ත වාදනය කාලය ගැන කල්පනා කළා මම මේ හිතුවා ඒ කියන අතර ගන්න ඔබතුමා බොහොම හොඳ කාරණාවක් මතක කරේ ඒ අපි මම හිතන්නේ වැඩිපුර ඒ කොටස අරගෙන තව සාකච්ඡාවක් ටිකක් කලින් කතා කරන්න ගමු ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ස්වාමීන් වහන්සේ දැන් මේ මෙතුල කුල කතා කරපු දේවල් වල හැටියට ඔබ වහන්සේට තේරෙනවා ඔබේ කල්‍යාණ මිත්‍රෝ විවිධ දැනුම් පරාසරි ණය. ඉතින් අවසාන කතා කරලා වසන්ත මාත්‍ය අපිට හොඳින් පෙන්නුම් කර දුන්නා මේ කිසියම් සත්වයකු දික්ටි සම්පන්න වුණොත් මේ බය කියන කාරණාවෙන් බය කියන තත්වෙන් සම්පූර්ණ වශයෙන් නෙවෙයි කියම කිසියම් මට්ටමකට මිදීමක් වෙනවා. නමුත් අර සංසාර බය කියන්නේ දුකට ගම් වෙන බය නම් නැති වෙනවා කියන කතාව. එහෙනම් මේ දික්ටි සම්පන්න වීම තමයි කෙනෙකු විසින් කිරි කරගත යුතු වන්නේ කියන දේ අපිට ඉස්මතු වෙනවා. ඒ කියන්නේ කුමක්ද දිට්ඨි සම්පන්න වෙනවා කියන්නේ හරි සම්මාදිට්ඨියක් ඇති කර ගැනීම. එයින් හොඳ ආරම්භක ප්‍රියවලක් වෙන්න ඕනේ. මේ රූපය කියන්නේ කුමක්ද කියලා දැනගන්නවා කියන අර්ථයේ කියලා වසන්ත මහත්තයා අපිට ඉස්මතු කළ දුන්නා. මම මේ තුමා කියපු දේවල් මේ සම්පින්දනය කළ කිව්ව පමණයි. ඉතින් එහෙනම් ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ඒ කාරණාව සමග ඔබ වහන්සේට වෙන්න කැමතියි. ඔබ වහන්සේ අපිට පිළිබඳව තාලෝකයක් ලබා දෙන ස්වාමීන් වහන්සේ සාකච්ඡාවේ අවසාන වශයෙන් දරුවන් සමග අවසාන වශයෙන් නේද මහත්තයා? එහෙමයි අපි හමුදුනේ. ඔව්. මේ දැන් අපි මේකේ සාකච්ඡා කරේ බය සූත්‍රය සාකච්ඡා කළේ ඒකේ මේ බාලයා නිසා තමයි ගියක් ලෝකයට ඇති වෙනවා නම් ඒ බාලයා මූලික වෙලා කියලා කියනවා. ඊළඟට උපද්ද්‍රවයක් ඇති වෙනවා නම් ඒ බාලයා මූලික වෙලා ඒ වගේ විපතක් ඇති වෙනවා නම් ලෝක බාලයා මූලික වෙලා. ඒ වගේම බාලයාට විපතක් වෙනවා නම් දියක් වෙනවා නම් උපද්ද්‍රවයක් වෙනවා නම් ඒ ඉන්නේ බාලයා තමයි. පඬිතුයාට මේවා ඉන්නේ නැහැ කියන එක සඳහන් වෙනවා. එතකොට පළමුවෙන්ම අපි අත්වශයෙන්ම මේ සිත අපි දන්නෙම නැතුව සිත විසින් කෙරෙන දෙයක් තමයි චෛතසික මූලික වෙලා අපේ ඉන්ද්‍රිය ධර්ම හයෙන්ම ඉන්ද්‍රියන් හයෙන්ම ගන්නා වූ සෑම චිත්ත වීතියක්ම ගමන් කරනකොට වහාම එක කැමැත්ත එක අකමැත්ත තමයි බොහෝ විට වැඩිපුර අපිට වැඩ කරන්නේ. පොයින්ට් වැඩ කරන්නේ හැම කිස්සෙම. හැම කිස්සෙම චිත්‍රී දැක්කා. ඒ අනකට ඒක දික්ටි ගැටවීමක් සිද්ධ වෙනවා අපේ හිත. සෝමනස් සහගත දික්ටි ගැට සම්පයුක්ත අසංකාර චිත්ත කියලා කියනවා. එතකොට මේ චිත්ත වීති ගමන් කරන්නේ අති මහත්තරම්බන මහත්තරම්බන කියලා චිත්ත වීති දෙකෙන් තමයි ඒක අපේ හිතේ හැදෙන්නේ. එතන මේ හැදෙනකොට හැදෙන එක නැවත මනෝ චිත්ත වීති හැටියට හිත ඇතුළට ගමන් කරනවා. ඒ ගමන් කරන්නේ සෝවාලා සයන්වස් අපිට ඇහෙන්නේ නැතුව ගියා එක පාටම. ගෞරවනීය සයන්වස් අපිට වාසේ කතා නැහෙන්නේ නැතුව ගියා දැන්. අනික කල්‍යන් මිත්‍රනි මම කතා කරන්නේ නැහැ නේද? එහෙනම් ඔතන තමයි එහෙනම් සයන්වස් කතා නැහැ නේද? ඒක තමයි ඒක තමයි. ටිකක් පොඩ්ඩක් අපද ඇදි ඇදි අපි උනාසේ මම හිතන්නේ මම drop කරන උනාසේ තේරුම් නැතුව ඇති drop වුණා කියලා. එන්න මම උනස් drop කළා අපි අවසාන කොටස ආරගෙන සාකච්ඡා කරන වාගේ මම contact එක කරලා හිටියේ නේ. මම මේ එතුමා උනස් ගන්න කම අනිත් කැලෙන් එතුමා මතක් කරන රූපණා තිබුණා ප්‍රීති මාත්මයා කුමාරි මාත්මයා සලත් මාත්මයාට එමු වෙන්න. නමුත් මේ වෙලාව ගැන එතල බැරි වුණා. අපි අනිත් දවස් සාකච්ඡාව දෙක තියමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් ඇහෙනවද අපි කතා කරන්න? ස්වාමීන් වහන්සේ ලයින් එක ඩ්‍රොප් වුණා ස්වාමීන් වහන්සේ දැන් ඇහෙන්නේ නැද්ද? ඇහෙන්නේ නැහැ. අපි නැවත ඩ්‍රොප් කරමු. උන්වහන්සේගේ ස්කයිප් එකේ මොකක් හරි එකක් වුණා එක්පාරටම. හොඳයි අපි උන්වහන්සේ ගන්න ඕනේ කොහොමද අවසාන පළවෙනිදින් මතක් කරනවා හෙට මේ අපි හෙට දවසේ සාකච්ඡාව පවතිනවා. හෙට දවසට අපි කිං මූලක සූත්‍රය යෝජනා කරලා දැන්ද තිනවා ඒ සූත්‍ර දේශනාව. ඒ වගේම අනිද්ද දවසට යෝජනා කරලා තිනවා මහා නාම සූත්‍රය බුද්ධ රක්කිත සාන් වහන්සේ සම්බන්ධලා කරන දවසේදී. එනිසා ආරාධනා කරන හැමදෙනාටම එකතු වෙන්න කියලා ගෞරවනීය සාන් වහන්සේ අපි නැවත ගන්න උත්සාහ කරනවා. මේ ලයින් එක ඩ්‍රොප් වෙච්ච නිසා මම හිතන්නේ කිසියම් ගැටලුවක් වෙන්නේ නැති නේද? අපි මේ අපේ පැවැත්ම තුළ මේ ලෝක තුනට යෑම සඳහා අපි උපාදාය කියන්නේ මේ උපාදානය කර ගැනීමක් සිද්ධ කර ගන්නවා මේ ලෝක තුන කියන කතාව. මේ ඒකේම දේ තුළින් මේ අපිට ඔබතුමාට පැහැදිලි කර දෙන්න පුළුවන් මේ කල්යන මිත්‍රින් මොකද්ද මේ ලෝක තුනට කාම ලෝකයේදී නැත්නම් ඒ කිව්වා රූප ලෝකෙට රූප ලෝකෙට මේකට මොකද්ද මේ උපාදානය කරගන්නවා කියලා කිව්වේ මොකද්ද කොහොමද මේ ඉස්සේ සිද්ධ වෙන්නේ කෙනෙක් තුල දැනුවත් නොදැනුවත් අපිට කාම ලෝකෙන්න හිතා ගන්න පුළුවන් අනිත් දේවල් වලට කොහොමද මේ එහෙම කෙනෙකුට ඒකට ආශාවක් නැවත්තක් ඇති වෙන්නේ මං ස්වයං අසි ගන්නකම් ඔබතුමාට මේ බොහොම මේ දැන් හිතලා කිව්ව මාතෘකාවක් පොඩ්ඩක් ඒකෙන් කතා කරගන්න. කාම ලෝකයේ කියන එකට අමුත්ත තියෙනවා. ඇත්තම අපි ජීවත් වෙන්නේ කාම ලෝකයේ. ඒ කියන්නේ කාම ලෝකයේ කියන තැනට තව 11ක් තියෙනවා කියලා. ඒක සතර අපායත්, මනස ලෝකයක්, දිවි ලෝකයක් කියන 11 තමයි කාම ලෝකයේ ඇතුළත සම්බන්ධවන්නේ. සාමාන්‍යයෙන් සම්බන්ධ වෙනවා කියලා අපිට බලමු දරුවත් මාතේ. සාමාන්‍යයෙන් සම්බන්ධ වෙනවා කියලා එතනගෙන අයියෝ. එතකොට දැන් මේ කාම ලෝකයේ තියෙන ආදීනව ගැන හිතලා ඒ කියන්නේ කාම ලෝකයේ දේවල් වලට හැදීම නිසා නැවත නැවත සසරේ බැඳීමක් ඇති වෙනවා කියලා හිතන කෙනෙක්, ඒ වගේම බොහෝ දුක් ගැහැට වුණ මොහොන දෙන්න ඕනේ කියලා හිතන කෙනෙකුට කාම ලෝකයෙන් ඉවත් වීම සඳහා යම් කිසි අවස්ථාවක් කැමැත්තක් ඡන්දයක් තියෙනවා. ඊට පස්සේ ඒ රූප ලෝකයට ලෝකයේ පැත්තට හිතියම කොටව ස්වාමීන් වහන්සේ සම්බන්ධ වුණා නේද? ඔව් සම්බන්ධ වුණා. සම්පූර්ණයෙන් දැති දැක්කනේ. ආ ඒක තමයි. මොකද්ද වුණා ස්වාමීන් වහන්සේ මේ පොඩ ඇදි ඇදි යනකොට අපි තේරුණා මොකද වුණා කියලා. දැන් හරිද ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඒක. හරි ඒක ටික මම කියන්නම්. ඔව් ස්වාමීන් වහන්සේ ඒක තමයි මම ඒක එඩිට් කරලා දා ගන්න ඕනේ. පොඩ්ඩ YouTube එකේ දාන්නේ ඔබ වහන්සේ ගන්න ඕන කම තිබුණා. හරි අවසානයක ලබා ගන්න සාකච්ඡාද? ඔබ වහන්සේ අවසානයේදී කියපු ඒ බැටරි දැහැගෙන එනවා වගේ ත පොඩ්ඩක් කලින් ඉඳන් කියන අපේ හැමෝදන්නේ ඒක මොකද එඩිට් කරගෙන ආවොල. ඔව්. එතකොට මම කිව්වේ මේ ඉන්ද්‍රියන් වලින් ගන්නායි හැම අරමුණකටම චිත්ත වීති ගමන් කරනවා විගට. පළමුවෙන් චිත්ත වීතියක් ගමන් කරනවා, ඊට පස්සේ මනස ඇතුළට ගියාට පස්සේ මනස චිත්ත වීති ගමන් කරනවා. ඒ චිත්ත වීති අර බුදුහාමුදුරේ දුකේ දුක සමනෙන් නතර වෙන්න, අසුමගේ අසුම සමනෙන් නතර වෙන්න කියලා බුදුහාමුදුරෝ උගන්නන දාරුචී හාමුදුරන්ට. එතකොට ඒ ආපු පමණින් ඒක එක්ක උපාදාන වෙන්නේ නැතුව නතර වෙන්නේ යෝ. නමුත් ඔය කියන தত্ত্বය ඇති කරගන්න පුළුවන් හොඳ ප්‍රඥාව නෝරප්පයට. නමුත් අපට ප්‍රඥාව නෝරදාය ආකාරයට පුදු කොහොම කරන්නේ? යම් දෙයකට අපේ ඇහෙන් රූපයක් දැක්ලා ඇලීමක් ඇති වුණොත් ඒ ඇලීම ඇති වෙන්නේ කෙලෙම දෘෂ්ටියක් හැදෙලා. හිතේ දෘෂ්ටිය ඇතිලා දෘෂ්ටි කායිකසික කොම්බල ආකාරයෙන් වැඩකරන. ඒකට ඒ විච්ඡක් කියලා වැඩ කරද්දී එතන මෙන්න මේ මෙහෙම රූපයක් කියලා එකක් තියෙනවා කියන අදහස තියෙනවා. මේ බඳු නිමිත්තක් තියෙනවා. අන්න ඒ නිමිත්ත පිළිබඳව බාහිර වශයෙන් ඇති වෙන නිමිත්ත පිළිබඳව බෙදලා බලන්න. බෙදලා බලනකොට කුජලයේ නම් කුජලයා බෙදලා බැලුවොත් එහෙනම් බෙදලා බලනකොටම කුජලයේ කියන අදහස අයින් වෙලා සංකත ධර්මයක් කියන එක දකින්න ලැබෙනවා. දෘෂ්ටි හැදෙන එක වහාපත් වෙනවා. සබ්දයක් අහවනම් ඒ සබ්දේ ආවේ කතහඬකින් නම් ඒ කතහඬ පිළිබඳව ඒ කට හැදලා තියෙන්නේ කොහොමද කියලා දකින්න පුළුවන්. දකින්න පුළුවන් රූප කලාප හැටියට. ඒක හරියට දැන් වාහනයක් කියලා අපට ඒ වාහන පිළිබඳව කැමැත්තක් ඇති වෙනවා නම් වාහනේ කෑලි කරලා බැලුවොත් වාහනේ මේ කෑල්ල ගලවනවා මේ කෑල්ල ගලවනවා මේ කෑල්ල ගලවනවා කියලා ගලවනකොට වාහනයක් කියන අදහස එතන නැතුව ගිහින් නිකන් කෑලි ගොඩක් දකිනවා. එතකොට මේ සංකතයක් නෙමේ තියෙන්නේ කියන එක අවබෝධ වෙනවා. දෘෂ්ටිය කැඩලා යනවා. දෘෂ්ටිය වහා කැඩෙනවා ඇත්ත දකිනකොට හැම තිස්සේම. එතකොට අර මුලාවීම අයින් වෙලා සම්මා දිට්ඨිය හැම තිස්සේම ඇති වෙනවා. ඒක හොඳට පුරුදු පුහුණු කරලා තිබුණොත් වහාම අරමුණක් අපට එනකොට ආයතන කෝකෙන් හරි අපි වහාම අර මේ ඇප්ලයි කරනවා අර අපේ ඇතුළත තියෙන දක්ෂතාවය පණීඩය. ඇතුළු කරනකොටම අර නැතු වෙනවා. තණ්හාව හැදෙන එක නැතු වෙනවා. තරහා හැදෙන එක වහා නැතු වෙනවා. බය හැදෙන එක නැතු වෙනවා. අකමැත්ත හැදෙන එක නැතු වෙනවා. කෝපය හැදෙන එක නැතු වෙනවා. ඒක වහා නැතිලා අන්න අර ඇත්ත හැමතිස්සම තේරෙකට. ඒක පුහුණු කරන්න ක්‍රමයෙන් හැම තැනකදීම පුහුණු කරන්න. අරමුණට ඇලෙනවා නම් ඇලෙන තැනදීම ඒක පුහුණු. ඒ පුහුණු හදාගෙන තිබුණොත් ඒක වෙනවා. එතකොටම පිට නිදහස් වෙනවා හැමතිස්සම. කෙලස් වලින් පිට නිදහස් වෙලා ඉන්ද්‍රිය ධර්ම වැඩේට ගන්නවා. මොනවද? ශ්‍රද්ධාව වැඩෙනවා, සතිය වැඩෙනවා, සමාධිය වැඩෙනවා, ඒ වගේම ප්‍රඥාව වැඩෙනවා, වීර්යය වැඩෙනවා. මේවා වැඩෙනවා අනිවාර්යයෙන්. එකක් ආවානම් එතන ප්‍රඥාවාන අනිත් හතරම වැඩකම. වීර්යාවන අනිත් හතරම වැඩකම. හැමතිස්සෙම එකක් තියෙනවා නම් මේ ඒවා තියෙනවා. ඒවා ඉන්ද්‍රිය ධර්ම හැටියට වැඩ කරනවා. ඉන්ද්‍රියන් හැටියට වැඩ කරනවා කියන්නේ හරියට ඇහැ කන නාසය අපි උත්පත්තියෙන් ලැබෙනවා වගේ සෑම ආත්ම භාවයකදීම අපි ඒ භවයෙන් භවයට මාරු වෙනකොට අපි මේ ධර්මත් එක්ක තමයි අපි ගමන් කරන්නේ. මුලා වෙන්නේ නැතුව, විපතටපත් වෙන්නේ නැතුව බේරෙන්න. ඒක තමයි අපි කරගන්න ඕනේ. ඒක ඉන්ද්‍රියන් හැටියට, ඒක බල හැටියට වැඩෙන්න සකස් කරන එක අපේ හිත. ඉතින් ආමේ අභ්‍යන්තරයේ සත්‍ය අපි හදාගන්න පුරුදු පුහුණු වෙන්න ඕනේ. හැම තිස්සෙම දෘෂ්ටිය කැඩෙන ආකාරයට හිතන්න ඕනේ. සම්මා දිට්ඨිය දිනු වෙන හැටියට. ඉතින් බුදු දන්ම සංගයන ත්‍රිදරත්නය අනුභවයෙන් මේ පින්වත්තුන්ට ඒ සඳහාම වීර්ය කරන්න ශක්තිය ලැබේවා, සම්මා දිට්ඨියන් පහළ කරගන්න මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. මම ඉතාම ගෞරවයෙන් ශ්‍රීමති මහත්මිය වෙනවා. ශ්‍රීමති මහත්මිය ඔබ තුමියට මොන්සුබුද්ධ පරිත්‍යාගනා කරන සාකච්ඡා නිමා කිරීමට පින් දීම කටයුතු කරන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ පූජ්‍යපාද කාර්යිකම මහින්ද සාරත් ස්වාමීන් වහන්සේ අප සමග එකතු වුණේ දැනට එඩිටර් වැඩ වාසය කරන නම ස්වාමීන් වහන්සේ ඒ උනා ස්වාමීන් වහන්සේ ශ්‍රීමති මහත්මියගේ ඒ පින් දීමෙන් අනුතුරු ඔබ වහන්සේට නැවතුම වෙනවා ස්වාමීන් වහන්සේ සාකච්ඡාව නිමා කිරීම සඳහා හොඳයි ශ්‍රීමති මහත්මිය ජනදාත පෙරවස් චරණයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස අද දිනයේ ඉතාම වටිනා ඉතාම ආර්ග ධර්ම දේශනාවක් පවත්වලා අපිට අපගේ අදහස් වලට වහන්සේගෙන් තවදුරටත් උපදෙස් එහෙම නැත්නම් තවත් දේශනාවක් අපිට අහන්න ලැබුණා. අප ඇත්තටම සමාධියකින් යුක්තව ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්තව ඒ ධර්මය අසා බොහෝ පින් රැස් කරගත්ත බවයි මගේ අදහස. ඉතින් ස්වාමීන් වහන්ස සවනට කුසිලස ජාත්‍යන්තර දහම් සේවාවේ මේ සහභාගී සෑම සියලුම කල්යාණ මිතුරු මිතුරියන් වෙනුවෙන් ඔබ වහන්සේට අප්‍රමාණ කුතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා මේ ධර්ම දේශනාව පැවැත්වීම සම්බන්ධයෙන්. ඔබ වහන්සේට අප විසින් දස් කරගත් සියලුම කුසලානිසංස අනුමෝදන් වේවා. ඒ සියලු කුසල් බලෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥා මෙලොව වශයෙන් දියුණු වේවා. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ ආකාරයට ඉතා සුවපහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඔබ වහන්සේගේ මෞදෙමෝපියන්ටත් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් සෑම සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. උන්වහන්සේලාත් ඒ ආකාරයටම ඉතා සුවපහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ කරගැනීමට අවශ්‍ය පාරමිතා පුරා ගන්න හේතු වේවා. වාසනා වේවා සුවපහසුවෙන් සතන ආකාරයට මාර්ගඵල නිවන් අවබෝධ වේවා. අපට අවුරුදු 20ක් තරම් කාලයක් ඊට වැඩි විය හැකියි. ඒ තරම් කාලයක් මේ ලෝකයේ විවිධ රටවල ඉන්න ධර්මකාමී කල්යාණ මිත්‍ර මිත්‍රයන් වෙනුවෙන් මේ ධර්ම සේවාව පවත්වන ආචාර්ය දලුවත් මහත්මයාන්ට ඉතාම කෘතවේදීව සියලුම කලන මිත්‍ර මිත්‍රයන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරනවා. ඔබතුමාට මෙතින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ලැබේවා. යම්කිසි වෛද්‍ය ප්‍රතිකාර ආදිය කරනවා නම් ඒවායින් 100%ක්ම සර්ව ප්‍රකාරයෙන්ම ගුණ ලැබිලා ඉතා ඉක්මනින් නිදුක් නිරෝගී වෙන්න හේතු වේවා. වාසනා වේවා. ප්‍රාර්ථනා කරන ආකාරයෙන් සුවපහසුවෙන්ම මාර්ගඵල නිවන් අවබෝධ වේවා. නිවන් අවබෝධ කියනතා නිදුක් නිරෝගී සුවපත් කායික මානසික නිරෝගීතාවනිසු ජීවිතම ලැබේවා. ඔබ වහන්සේගේ පරලෝස ඔබතුමාගේ පරලෝසක දෙමාපියන්ටත් නෑදෑ හිත මිතුරාදීන්ටත් පවුලේ සෑම සියලුම දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු පින් බලෙන් ඒ සෑම සියලුම දෙනාටත් පතන ආකාරයෙන් සුවපහසුවෙන්ම මාර්ගඵල නිවන් අවබෝධ වේවා. ඒ වගේම අද දින අපගේ සාකච්ඡාවට සම්බන්ධ වූ සියලුම කලන මිතුරු මිතුරියන්ටත් මතුමත්ේ මේ ධර්ම දේශනාව අහලා ශ්‍රද්ධාවෙන් නිවන් මාර්ගයට පත් වෙන සියලුම කල්යාණ මිතුරු මිතුරියන්ටත් මේ සියලු පින් බලෙන් උතුම් වූ නිර්වාණ අවබෝධයටම පත් වීමට හේතු වේවා. වාසනා වේවා. ස්වාමීන් වහන්සේටත් ඔබ අප ඇතුළු සෑම සියලුම දෙනාට නිවන් දක්නා මොහොත දක්වා උතුම් වූ සද්ධර්ම ශ්‍රවණයක් කල්යාණ මිත්‍රාශ්‍රයක් ලැබේවා. නිවන් දකින අතුරු උතුම් වූ පුණ්‍ය භූමිවලම උපදති ගාමී වෙමින් සුවපහසුවෙන් ඒ පාරමී පුරා ගන්න හේතු වේවා. වාසනා වේවා. ප්‍රාර්ථනා කරන ආකාරයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට හේතු වේවා. වාසනා වේවා. සෑම දිනාතම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. හොඳයි. ගෞරවණීය සබ්වංශයේ යොවෙන සයන්වංශ තෙරුවන් සරණයි. අද දින පැය දෙකක් පුරාවට ධර්ම දේශනා සිදු කරමින් මා විසින් මේ වගේම ධර්ම සාකච්ඡා කරමින් ඒ වගේම ලෝකේ පුරා ඉන්න මේ පින්වතුන් ධර්ම දේශනාවට අහුන්කම් දෙමින් ධර්ම සාකච්ඡා කරමින් රැස්කරගත්තා වූ මේ සියලු පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන අපි හැම දිනකටම සසර දුකින් නිදහස් වෙන්න හේතු වෙන විදර්ශනා ඥානය දිනු කරන්න අවශ්‍ය වීර්ය අවශ්‍ය ඡන්දය දවසින් දවස දිනු වේවා. ඒ වගේම මේකෙන් හේතු කොටගෙන අපනමින් මිය පරලෝකීය සියලුම ඥාති අපේ සියලු ගුරුවරුන් සියලු හිතවත් අපට උදව් උපකාර කරලා මේ සියලුම දෙනා මේකෙන් අනුමෝදන් වේවා සපවත් වේවා. ඒ අය සතර බෝධියකින් නිවන් සම්පත් සාදා ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලුම දෙවිවරු වෙතින් අනුමෝදන් වේවා සපවත් වේවා. දෙවියන්ගේ ආයු වර්ණ සප බල ප්‍රඥාව වැඩි දියුණු වේවා. ලෝකයේ පුරා මේ ධර්මයට අහුන්කම් දෙන සියලු කාරණක පින්තුන්ට දවසින් දවස ධර්මය අහන්න අවශ්‍ය නිරෝගී ශක්තිය දවසින් දවස ලබා දෙත්වා. ඒ වගේම රැකවරණය ලබා දෙත්වා. ඔවුන්ගේ බලාපොරොත්තු සියලු ඉෂ්ට සිද්ධ වෙන ආරක්ෂාව සලසා දෙත්වා. දෙවිවරු සැපසින් සැපතටපත් වේවා. සතර බෝධියකින් නිවන් සම්පත් සාදා ගනිත්වා සාදුයන්. ඒ වගේම අපි හැම දෙනාටම මේ පින් බලෙන් උතුම් වූ නිර්වාණ සම්පත්තියෙන් සාදා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා. සාදු සාදු සාදු සාදු සාදු සීලවන්තං ගුණවන්තං සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛේත්තං අනුත්තරං දුලදීන මාරද්දං පන්දිතුම් පන්දිතිය චාරිපුත්තා දිතේරාණං ආදතං පටිපාටිය සද්ධා සීලං මයාව බුද්ධ පුත්තං නමාම සාදු සාදු සාදු.